දිනාටම තෙරුවන් සරණයි. හැම කල්යන් මිත්‍රෙක්ම අද දවසේදීත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සමන්ත සිස් ලෙස ධම්ම ප්‍රචාරක සේවාවේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට. අද දවසේට අපි යොදාගෙන තිබුණා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාව තමයි මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසිකේ ද්විතීය භාගයේ තිබෙන දීඝනක සූත්‍රය. ඉතින් අපිට පුළුවන් මේ දීඝනක සූත්‍රය ඉස්සෙල්ලා මතක් කරගන්න. මොකද සූත්‍රයක් මතක් කරගැනීම බොහොම හොඳයි. ඒක දීඝනක සූත්‍රයක ඉතාමත්ම අගනා සූත්‍ර දේශනාවක්. බොහෝ කාලයකට පෙර අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපි මේ සූත්‍ර සාකච්ඡාව පිළිද කරමු. මොකද්ද මේ සූත්‍රය කියන්නේ කියන දේ තේරුම් ගන්න අපි අද කතා කරමු. අපි මොකද පසුගිය කාලයේ පුරාම මේ රූපය ඉස්මතු වෙන ආකාරයට නිකුත් දෙයක් කතා කරන නිසාවෙන් තමයි මේ සූත්‍ර දේශනාව අපි යොදා ගන්නකොත් මා කරේ. අපි බලමු මොකද්ද සූත්‍ර දේශනාව තියෙන්නේ කියලා. අද චිත්තමාර්ගයේ ඔබතුමීට ආරාධනා කරන්නම් මේ දීඝනක සූත්‍රයේ සූත්‍ර පොතේ තියෙන විදිහට අපිට පොඩ්ඩක් කියන්න. අපි ඒ ශ්‍රාවකයන් සූත්‍රයේ තියෙන විදිහට සාකච්ඡා කරමු ටිකක්. හොඳයි, ඔබතුමීට මේ නම් තේරුම් සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා කියලා අපි සාකච්ඡාවට සම්බන්ධ වෙමු. මේ සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ තියෙන දීඝනක සූත්‍රය මේ විදිහටයි එකේ සිංහල පරිවර්තනේ තියෙන්නේ. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයකදී මාගේතුන් වහන්සේ රජගහ නුවර විජ්ජකුළු පවුවේ සූකරක ලෙන්දි වැඩ වාසය කරන සේක. එකල්හි දීඝනක නම් පරිත්‍රාජකේ භාගතුන් වහන්සේ කරා එළඹ භාගතුන් වහන්සේ සමග සතුටු වී යෙත් සීකටේ දුක්කතා නිම කොට එකත් සසු සිටි දීඝනක පරිත්‍රාජක භාගතුන් වහන්සේට තෙල කරුණු කි බවත් ගෞතමේනි, මම වූ කලි සියල්ල මට නුරුස්නේය යන මෙබඳු වාද ඇත්තෙමි, මෙබඳු දෘෂ්ටි ඇත්තෙමි. ගිනිවෙස්න තෙල සියල්ල මට නුරුස්නේය යන තොපගේ යම් දෘෂ්ටියක් ඇද්ද, තෙල දෘෂ්ටියත් තොපට නුරුස්නේදැයි. ඉදින් බවත් ගෞතමේනි, තෙල දෘෂ්ටිය මට රුස්නේවි නම් ඒද එසේම වන්නේ සර්වග්‍රහණයෙන් ගන්නාලද නමුත් දෘෂ්ටි රුචියේ එසේම දෘෂ්ටාර්ථයක් රුචියේ යන අර්ථයි. ගිනිවෙස්න ලෝව යම් කෙනෙක් එබඳුම වන්නේ එද එබඳුම වන්නේයි මෙසේ කියත්නම් ඔවුනට වඩා දෘෂ්ටි නැති ඔහුම බොහෝහ බහුතරය. ඔහු ඒ දෘෂ්ටියද නොහරිති. අන්න දෘෂ්ටියකුදු දැඩිව ගනිත්. ගිනිවෙස්න ලොව දෘෂ්ටි නොහරනා යම් කෙනෙක් ඇත්ත එබැඳුම වන්නේ මෙසේ කියත්නම් දෘෂ්ටි නොහරනා ඔවුනට වඩා දෘෂ්ටි හැරපියන ඔහුම අල්පතරය. ඔහු ඒ දෘෂ්ටියද හැර සත්‍යයේ අන්‍ය දෘෂ්ටියකුතු උපාදාන නොම කෙරෙති. කිනිවෙස සියල්ල මට රුස්නේ යන විබඳ වාද ඇති විබඳ දෘෂ්ටිත ඇතැම් මානවත සියල්ල මට නොරුස්නේ යන විබඳ වාද ඇති විබඳ දෘෂ්ටි ඇති යම් මාන බමුණු ඇත. කිනිවෙස ඇතැම් ප්‍රතිසන්ධියක් මට රුස්නේ ඇතැම් ප්‍රතිසන්ධියක් මට නොරුස්නේ යන විබඳ වාද ඇති නිබඳු දෘෂ්ටි ඇති ඇතැන් මහන බමුණු ඇත. ගිනිවේස්ත ඕන තුරෙහිද යම් මහන බමුණු කෙනෙක් සියල්ල මට රුස්නේ යන මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ඔවුන්ගේ සංරාගයට ආසන්නේ, සංයෝජනයට ආසන්නේ, අභිනන්දනයට ආසන්නේ, අධ්‍යවාසනයට ආසන්නේ, උපාදානයට ආසන්නේ, එහිලා ගිනිවෙස්න යම් මහල බමුණ කෙනෙක් සියල්ල මට නුරුස්නේය යන මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ත. ඔවුන්ගේ මේ දෘෂ්ටිය අසංවාගයට ආසන්නය, අසංයෝජනයට ආසන්නය, අනුපාදනයට ආසන්නය. මෙසේ වදාළ කල්හි දීගනක පරිත්‍රාජක භාගතුන් වහන්සේට තෙල කරුණ කී. භවත් ගෞතම මාගේ දෘෂ්ටිය උත්තම කෙරෙති. භවත් ගෞතම මාගේ දෘෂ්ටිය මැනවින් උත්කර්ම කෙරෙති. ගිනිවෙස්න ඕනත්තුරෙහි අපේ දිගටම කියවගෙන යනවද දුක් දල්වත්ත නැත්තම් සාකච්ඡාවකට අරගන්නවද කොටස කියවල බලමු අපි. එහෙමනම් ගිනිවෙස්න ඕනත්තුරෙහි යම් මහාන බමුණ කෙනෙක් ඇද්ද ඇතැම් ප්‍රතිසන්දියක් මට රුස්නේ, ඇතැම් ප්‍රතිසන්දියක් මට නොරුස්නේ යන නිවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙද්ද යම් දෘෂ්ටියක් ඔවුන්ට රුස්නේද මේ දෘෂ්ටිය සංරාගයට ආසන්නේ, සංයෝජනයට ආසන්නේ, අභිනන්දනාවට ආසන්නේ, අධ්‍යවාසනයට ආසන්නේ, උපාදානයට ආසන්නේ. යම් දෘෂ්ටියක් ඔවුන්ට නොරුස්නේ නම් ඒ මේ දෘෂ්ටිය අසංරාගයට ආසන්නේ, අසංයෝජනයට ආසන්නේ, අනභිනන්දනාවට ආසන්නේ, අනද්ද වාසනයට ආසන්නේ, අනුපාදානයට ආසන්නේ. ගිනිවෙස ඕනතුරෙහි මහර බමුණ කෙනෙක් සියල්ල මට රුස්නේ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙද ඕනතුරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි. මාගේ මේ සියල්ල මට රුස්නේ යන යම් දෘෂ්ටියක් ඇත. ඉතින් මම මේ දෘෂ්ටිය දැඩිව පරාමාශ කොටගෙන අභිනිවේශ කොටගෙන මේම සත්‍ය අන්‍ය තුච්චයයි කියන්නේ නම් මට දෙදෙනෙකුගෙන් කලහවන්නේ. සියල්ල මට නුරුස්නේ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් ඇත. සමහරක් මට රුස්නේ, සමහරක් මට නුරුස්නේ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් ඇද මේ දෙදෙනාගෙන් මට කලහවන්නේ. මෙසේ කලහ ඇති කල්හි විවාද වේ, විවාද ඇති කල්හි දුක් වේ, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසේ ඒ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දක්නීම දෘෂ්ටිය හැරපියයි. අන්‍ය දෘෂ්ටිය බුදු නොගනී. මෙසේයින් තෙල දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වේ. මෙසේයින් තෙල දෘෂ්ටීන්ගේ දුරවීම වේ. ගිනිවෙස්න ඕනතුරේ යම් මහන බමුණ කෙනෙක් සියල්ල මට නුරුස්නේ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත්ත ඕනතුරේ නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි. මාගේ මේ සියල්ල මට නුරුස්නේ යන යම් දෘෂ්ටියක් ඇද්ද ඉතින් මම මේ දෘෂ්ටිය දැඩිව පරාමාශ කොටගෙන අභිනිවේශ කොටගෙන මේම සත්‍ය අන්‍ය තුච්ඡයි කියන්නේ නම් මට දෙදෙනෙකුගෙන් කලහවන්නේ. සියල්ල මට රුස්නේ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණෙක් වූ බ්‍රාහ්මණෙක් ඇද්ද සමහරක් මට රුස්නේ, සමහරක් මට නොරුස්නේ යන මෙවන් වාද ඇති දෙදෙනාගෙන් මට කලහවන්නේ. මෙසේ කලහ ඇති කල්හි විවාද වේ, විවාද ඇති කල්හි දුක් වේ, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසේයින් ඒ කලහයත් විවාදයත් දුක්කත් වෙහෙසත් තමා කෙරෙහි දකිනින්ම එම දෘෂ්ටියත් හැරපියයි. අන්‍ය දෘෂ්ටියකුත් නොගනී. මෙසේයින් තෙල දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වේ. මෙසේයින් තෙල දෘෂ්ටීන්ගේ දුරවීම වේ. කිනිවෙස්න ඔවුන් අතුරෙහි යම් මහන බමුණ කෙනෙක් සමහරක් මට රුස්නේ, සමහරක් මට නුරුස්නේ එන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු ඔවුන් කෙරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි. සමහරක් මට රුස්නේ, සමහරක් මට නුරුස්නේ යන මාගේ යම් දෘෂ්ටියක් වේද මම මේ දෘෂ්ටිය දැඩිව පරාමාශ කොටගෙන අභිනිවේශ කොටගෙන මේම සත්‍ය අන්නේ පිච්චයයි කියන්නේ. දෙදෙනෙකු වෙනවට කලහවන්නේ. සියල්ලම රුෂ්ණේ යන මෙවන් වාද ඇති. මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ චේද සියල්ලම නරුෂ්ණේ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ චේද මේ දෙදෙනාගෙන් මට කලහවන්නේ. මෙසේහින් කලහ ඇති කල්හි විවාද වී විවාද ඇති කල්හි දුක් වේ. දුක් ඇති කල්හි යෙහෙස වේ. මෙසේහි ඒ කලහෙන් විවාදෙන් දුකක් වෙහෙසක් තමා කෙරෙහි දකිමි. ඒ දෘෂ්ටියක් තැරපියයි. අන්‍ය දෘෂ්ටියකුදු නොගනී. මෙසේ තෙල දෘෂ්ටීන්ගෙන් ප්‍රහාණය වේ. මෙසේ තෙල දෘෂ්ටීන් දුරලයි. තවත ගිනිවෙස්න මේකයි රූපවත්තුයේ සතර මහා භූතයෙන් නිපන්නේ. මාපියන් චිත්තමාමිය චිත්තමාමිය අපි එතනින් ඒ කොටස අපි දෙවෙනි කොටසට එමු ඊට පස්සේ මොන්නේ රූපේ කොටස ඊට පස්සේ වෙන කොටස දැන් අපි දැන් මෙතුවක් කළ කතා කරේ දිස්ති සම්බන්ධ කරගෙන ඒ කොටස සම්බන්ධ කරලා අපි සාකච්ඡා කරමු වෙලා ඉන්න නේද හොඳයි ඔබතුමීටම මේ දැන් ඔබතුමීට තේස් පුදු දෙසාව කියුවා වෙනින් කොටස ඒ කියුමත් සමග දැන් අපිට පොඩ්ඩක් සාකච්ඡාවකට ආරම්භයක් ලබා ගමු චිත්‍රමත් නේ ඔබතුමීට වෙන්න හොඳයි තිරුවන් සරණයි මෙතන මෙතන පුළුවන් තරම් ටික ළඟට එන්න මෙතන හුඟක් අපිට ඇත්තටම මේ හොඳටම තේරුණා මේ නොයෙක දෘෂ්ටි වල ඉඳීමේ තියෙන වැරැද්ද අපි එකින් එක ගත්තේ නැති වුණත් අපි නිකමට හිතන බැලුවොත් අපි ධර්මයේ කියන්නේ සාමාන්‍ය ජීවිතය අරගෙන බැලුවොත් අපිට තථාගතයන් වහන්සේ එපා කියපු දෙතිස් කතා වලම අරගෙන දේශපාලන කතා, චෝර කතා, රාජ කතා වගේ අපි එදිනෙදා ජීවිතේ කරන මේ දේවල් නිසා මොනතරම් වාද විවාද වෙනවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද දෙන්නෙක් අතරේ හිතන විදිය එක විදිය නෙමෙයි. ඒ නිසාම නොයෙකුත්ලාවල දෙන්නෙක් එකතු වුණොත් අපි විවාද වෙනවා, කලහ වෙනවා. මොකද අර මමත්වය නිසා අපිට අපි නිතරම බලනවා මම හිතන හැටි හරි මම කියන එක තමයි හරි කියන අර ඒ තත්ත්වය අපිට එන නිසාම සාමාන්‍ය සම්මුතිය ඕනම දෙයක් ගැන සාකච්ඡාවකට ගියහම කලහ විවාද ඇති වෙන හැටි තේරුම් ගන්න අපිට ඒතරම් අපහසු නෑ. ඉතින් මේ දේවල් අපි සාමාන්‍යයෙන් අපේ ඉන්න පරිසරයේ මුලින්ම දකින්න පුළුවන් ගෙදරක් නම් ස්වාමියා බිරිඳ අතරේ මොනතරම් දේවල් ඇති වෙන්න පුළුවන්ද ඒ තම තමන්ගේ දෘෂ්ටි නිසා. මේව ධර්මයේ නිසා නෙමෙයි සාමාන්‍ය ජීවිතයේ දේවල් නිසා. ඊළඟට ළමයි එක්ක මොන විදිහේ වාද විවාද ඇති වෙන්න පුළුවන්ද ඒ වාද විවාද වලින් කොච්චර අපේ හිතට දුකක් එනවද ඒ හැම දුකකටම හේතුව මොකද්ද කියලා අපිට සොයලා බැලුවොත් මේ සූත්‍රයට අනුව අපිට තේරෙනවා ඒ තමන් ගත්ත දෘෂ්ටියම හරි කියන එක තවත් කෙනෙකුට ඒත්තු ගන්න යන්න තියෙන උවමනාවට තමයි ඒක අපිට දෙන්නේ. ඒකට හේතුව කියලා අපි තවත් දුරට අපි කල්‍යාණ මිත්‍රත් එක්ක සාකච්ඡා කරමු. මේ තාක් අපිට කියවපු කොටසෙන් තේරෙන්නේ තම තමන් මේ මමත්වය නිසාම දෘෂ්ටි ගත වෙලා ඉන්නකොට ඒ දෘෂ්ටිය අතහැරගන්න බැරි නිසා වෙච්ච කරදරයක් කියලා. ඉතින් සම්පූර්ණ දහම අවබෝධ කිරීමේදීම අපිට තේරුම් ගන්න තියෙන දෙයක් තමයි කියලා හිතෙන්නේ තථාගතයන් වහන්සේට කිසිම දෘෂ්ටියක් තිබුණේ නැහැ. ඒ දෘෂ්ටිය සියලුම දෘෂ්ටි නැති කරලා සත්‍ය දැකීමෙන් සත්‍ය කියන එකට දෘෂ්ටියක් තියෙන්න බෑනේ. ඒ සත්‍ය දැකීමෙන් සත්‍යයක වාද විවාද වෙන්න අපිට බෑ. හැමදිනාම සත්‍ය දැකලා නම් හැමදිනාම සත්‍ය අවබෝධ කරලා නම් එතන වාද විවාද කලහ දුක් වේදනා ඇති වෙන විදියක් නෑ කියන එක තේරෙනවා. ඉතින් තකියෙන්නේ කයි කියලා ඒකට අපි තේරුම් අරගෙන යම් කිසි දෙකින් තථාගතයන් වහන්සේ මේන් ගැලවෙන්නේ කොහොමද කියලා අපිට තේරුම් කරලා ඇති කියලා හිතන සූත්‍රය අරිත් කොටසේ ඒ කොටසට යමු. තෙරුවන් සරණයි. කල්‍යාණ මිත්‍රෙන්ට යොමු වෙන මේ සම්බන්ධයෙන් අදයි. තෙරුවන් සරණයි චිත්‍රා මාත්මිය. තෙරුවන් සරණයි බොහොම පිං. ඔබතුමියේ අපි සූත්‍ර දේශනාවේ දැන් වනේ පොකලගේ මාත්‍රයෙන් දැන් සම්බන්ධ වුණා. ඔබතුමයි තම ගෞරවයෙන් පිළිගන්නවා. පොකලේ මාත්‍රය අපි තුමාට අපි අමතක වෙන්නේ නැති කියලා. මම ඔබතුමාට මතක් කරා වගේ මම දැන් සවන සිල්ස වෙබ් අඩවියේ දානවා ඒ සුමානේ දේශනාවන්. ඉතින් අඟහරුවාදා දවසේ ඔබතුමාගේ දවසට ඉඳන් පිළිගන්න ඉන්න දවස අද දවසට අපි දාලා තිබුණේ දීගණක සූත්‍රේ ඒක මයිසන් සුමානා කියලා තිබුණා. ඔබතුමා දැක්කේ දැකින් නැති කියලා විශ්වාස කරනවා. ඒසිරත් අපි සූත්‍ර දේශනා සාකච්ඡාවට අවතීර්ණ වුණා. චිත්‍රමාත් මේ තම කරුණාවෙන් සූත්‍ර දේශනාව කියුවා. සූත්‍ර පිටකේ තියෙන විදිහටම මේ ඔක්කොම නෙමෙයි අර රූප පිළිබඳ කොටස දෙනකන් කොටස දිට්ඨි පිළිබඳ කොටස කියුවා. කියවල ඉවර ඊට පස්සේ එතුමිය දැන් විෂයම් ආකාරයක අදහස් ප්‍රකාශ කිරීමක් පැහැදිලි කිරීමක් කළා. ඉතින් අපි එතනින් මේ කොටස ගැන සාකච්ඡා කරලා ඉවරලා තමයි ඊට පස්සේ රූප වේදනා කොටසට යන්නේ. මට වඩා අවධානය යොමු කරගන්න ඕන තියෙන වේදනා පැත්තේ දේවල් වලට. නමුත් අපි මේ කොටස පොඩ්ඩක් කතා කරලම යමු. සුත්‍රදේශනාවේ සම්පූර්ණ සාකච්ඡා බෝඩ පත් කරගන්න. එතකොට මේ කොටසේදී දැන් මේ සවාද කිව කාරණාවන් ගැන අපි ඉතින් බොහෝ දන්න දේවල් වගේ නේ තියෙන්නේ. අපි ඒ නිසා අපි ඊට පොඩක් යම්ලකට මේක ධර්මයේ සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා බලමු. අපි දන්නවා අපේ දිට්ඨි පිළිබඳ අපිට දිට්ඨි තියෙන බව දන්නවා. දිට්ඨි නිසා තමයි ඔය මේ නොබෙල් පින් ඇති වෙලා අනුසාරවල එහෙම නම් වාද විවාද එහෙම නම් හිතමනාවක් ඇති වෙන්නෙම සමන්ගෙන් ඉතින් දිට්ඨි නිසා කියන එක ගැන දැන් මේ අපිට අවබෝධයක් තියෙන කට්ටියනේ. එතකොට අපි බලමු මෙතනින් ආ මොකද්ද මේ දිට්ඨියකට කොහොමද මේක මොනවද මේකට සම්බන්ධ තවත් ධර්මතාවක් තියෙනවද කියලා. මේ කියලා තියෙන දේ වගේ නම් පොඩ්ඩක් අපි අවධානය යොමු කරගෙන ඒ පිළිබඳ සාකච්ඡා කරමු. මම උත්සාහම ගෞරවයෙන් වසන්ත මාත්මයාට ඉස්සෙල්ලා යොමු වෙනනම් වසන්ත මාත්මයාට මේ සූත්‍ර දේශනාවේ මේ අද මේ දැන් මෙතුවක් කරලා කියපු කොටසෙන් කියලා තියෙනවානේ අර මේ කිසියම් දිට්ඨියක් කියන්නේ කිසියම් තමන් මේක දැඩිව පරාමාස කරගන්නවා කියලා කිව්වනේ නේද? පරාමාස කරගන්නවා කියලා කිව්වා. ඒකට අභිනිවේෂ කරගන්නවා කියලා කිව්වා. ඒගෙන මේ දෙයමයි සත්‍ය, මේ අනිත්‍යමයි තුච්චයි කියලා කිසියම් කෙනෙකුට හැඟීමක් ඇති වෙනවා කියලා කිව්වා. ඒක එහෙමමද? අපිටත් එහෙම නේද? අපිත් යමක් හිතුවොත් යමක් තේරුනොත් තමන් අපි යම් යම් දේවල් හරි කියලා හිතන් ඉන්න දේවල් එහෙම ගන්න ගැටියක් තියෙනවද? මොකද මේ පරාමාස කරගන්නවා කියලා කියන්නේ මොකද්ද? ඇත්තට මොකද්ද මේ දැඩිව පරාමාස කරගන්නවා කිව්වේ? ඒකේ වචනේ අර්ථයක් ඇති. අභිනිවේෂ කරගන්නවා කිව්වේ මොකද්ද? ඒ පරාමාසයට අභිනිවේෂ කියන දේ ඉස්මතු වෙන විදිහට පොඩ්ඩක් අවධාස් දක්වන්න කියලා ඉතම් ගෞරවයෙන් වසන්ත මහත්මයාට යොමු වෙනවා මම ඉස්සෙල්ලා. ඊට පස්සේ මම කැමති තවත් කල්‍යාණ මිත්‍රෙකුට යොමු වෙන්න ප්‍රසන්න මහත්මයාට. හොඳයි. එහෙනම් වසන්ත මහත්මයා. සර්වන් සර්ණයේ සිටිනාටම මේ සිටු දේශනාව කියවගෙන යනකොට මට tikai තේරුනේ මම දන්නේ මේ වචනේ හැම මේක ඉස්සරම අර්ථයක් මට තේරෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය පුදුවේ ගත්තොත් මම කියවතු ප්‍රයහරයි මේ වචනත් එක්ක ගලපලා ගන්න මට ඉතරම තේරමක් නැහැ. නමුත් සාමාන්‍ය අපි දැන් දෘෂ්ටි ගැන කතා කරනකොට රත්නදාල සූත්‍රයේ සූත්‍ර තුනත් දෘෂ්ටි දැන් හැට ගානක් දුරු තියෙන කෙනෙක් කොහොම නමුත් ඒවා දැන් අපි ඒ පරමාර්ථ කරනවා කියන්නේ ඒක සත්‍ය ගැන ඒක අපිට අපි ආයතන හරහා කියන්නේ අස්තරන ආසි දිවකයි මනසේ කියන ආයතන හරහා මේ රූප ශබ්ද ගන්ධර සුපත් අපි කියන ඒවා පරිසිරිනේ කරනකොට අපිට ඒවයේ කිසිම අවබෝධයක් නැත්නම් අසබ්බුත් ස්වභාවය ගැන ඒ කියන්නේ අවබෝධයක් නැත්නම් ඉන්නේ මොකද ඒ වගේම උදම්මන මේ කියන්නේ ඒ අපි ඔපටි කියෝ දැන් කියන්නේ අපි අනුස්සය වශයෙන් තියෙන ගැඹුරා තියෙන මේ අනුස්සය වශයෙන් තියෙන මේ දෘෂ්ටිය තියෙන එක ඒ දෘෂ්ටිය ඒවා ඒක අපි ඒක අම්බලන් හතක් දුක තියෙන සම්මත මතකයි ඒ දෘෂ්ටියේ කේදික ගැඹුරා තියෙන කොට ඒක අපි හැමතිස්සෙම බලන මේක ගැන වර්ණනා කරන අභිගන්ධති අභි පොදිතී අධ්‍ය ශක්තිය කියයි ඒක පරාමාස කරන නිසාම අපි ඒක එකපි එක එක පසුපස්සේ ඉන්නේ කියනවා. ඒකකොට තමයි දෙන්නේ. ඒකකොට අපි අත්මින් ඉන්නේ ඒකේ තත්ත්වය. ඒ මම කියන ගතිය දෘෂ්ටි බදගත්තාම මම මගේ ආත්මය කියලා ඒ ආත්ම දෘෂ්ටියත් එක්ක තමයි පුරුමින්ම අපි වෙලාව දින්නේ. ඒකකොට ඒක තමයි මට තේරෙන්නේ. ඉතින් අපි තව ටිකක් ඉස්සර ගමු. ડોક્ટર කොග්ගලගේ මහත්මයාගේ මහත් සිරුවන් තමයි. අපි ප්‍රොෆෙසර් කොග්ලගේට යොමු වෙනවා ඊගවට. මම ප්‍රසන්න මාත්‍යාටත් යොමු වෙලා ප්‍රොෆෙසර් කොග්ලගේට යොමු වෙනවා මේ සුත්‍ර දේශනාවේ මුල කොටස ගැන. අපි ඇත්තටම ප්‍රොෆෙසර් කොග්ලගේ අපුතුමාට යොමු වුණාට පස්සේ හොඳයි. ඔබතුමාට වෙන ඉස්සෙල්ලා මම යොමු වෙනවා මේ ප්‍රසන්න මාත්‍යාට. ඊට පස්සේ ඔබතුමාට හොඳයි ප්‍රසන්න. තිරුසන මහත්මයා මම පසුව යොමු වෙනවා ප්‍රොෆෙසර් කොග්ලගේ මහත්මයාට පොඩ්ඩක් දෙන්න මහත්මයා තිරුසන. හොඳයි. නැයි කොග්ලිමාත් මේ අපි යන සාකච්ඡා මේ යමු මම කලින් දැක්කවාගේ ඉලාසිතේවාගේ තෙරුවන් සරණයි මාව ඇහෙනවද කියන්නේ ඉස්සෙල්ලා තෙරුවන් සරණයි ඉන්නවා ඇහෙනවා අපිට මේ ඉස්මතු කරලා පෙන්වන්න කර දෙන්න මේ මුල කොටස ගැන එහෙනම් ප්‍රතිපත්ති මොලේ දික්ටි සම්බන්ධ කොටස තෙරුවන් සරණ තෙරුවන් සරණයි මේ අමාවෙන්නවන දලුවත් මහත්තයා ඇත්තට මම මේ වෙන තැනක ඉඳලා වෙන කම්පියුටර් එකකින් ABC ලොගින්ුනේ. මේ I think මේ සූත්‍රය ගැන මට දිගට එහෙම කියවන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ දැන් කතා කරන ඒක පොඩ්ඩක් එහෙනම් ඒ හින්දා මම මේ සාමාන්‍ය අවබෝධයෙන් අපි සාකච්ඡාව ගෙනියමු. ඉතින් මෙතන මේ අර වචන වගේ එකක් තේරුම් ගැහුවා මුල කොටස ගැන හිතන්නේ කතා කරන්න ඇති. මේකදී ඇත්තම වචන වල තේරුම වඩා මට දැනගන්න කැමතියි. මම ඇත්තම කියනවා නම් අර සූත්‍ර දේශනාවක් ගත්තන් පස්සේ මේ කතාවට දේශනාවන්නේ මේ සූත්‍ර දේශනාව තුළම කියන දේ මේ මොකද මේ සූත්‍ර දේශනාව ගැන දිට්ටි ගැන කියනකොට අපිට දිට්ටි ගැන අහපු වෙන සූත්‍රයක් මතක් වෙලා ඒක ගැන කියනවට වඩා මේ සූත්‍රය කියන්නේ මොකද්ද කියන එකෙන් යන්න පුළුවන් නම් හොඳයි නං හොඳයි. මේක කියනවා පරාමාස කරගන්නවා අභිනවස් කරගන්නවා මේම සත්‍යයි මේම තුච්චයි වගේ ගන්න අදහසක් තියෙනවා නම් අන්න ඒ ධර්මතාවය අපි තුරක් කරතුල තියෙනවනේ ওই ධර්මතාවය. ඔක වෙන දෙයක් හින්දා නෙමෙයි කියලා තියෙන්නේ. අන්න ඒ ගැන පොඩ්ඩක් අපිට අවධානය පොඩ්ඩක් යොමු කරලා දෙන්න පුළුවන් සර්. හොඳයි. ඒරන් සර් නේ. ඔව්. ඒ ගැන තමයි මම මේ කතා කරන්න උත්සාහ කළේ. දැන් මේකේ දැන් ඔය ඒ වචනවල තේරුම් කොහොම කිව්වත් තමන්ගේ මේ දේ සිද්ධ වුණාද නැද්ද කියලා බලා ගන්න එක තමයි ප්‍රායෝගික පැත්ත විදිහට මම දකින්නේ. ඒකට කියලා හිතෙනවා මට මේ එක එක දෘෂ්ටි ගැන කියලා ඊට පස්සේ මොකද වෙන්නේ කියන කතාව තියෙනවා. ඒකට අපිට මට ලොගින් වෙනකොට මනෝනා මහත්මිය කර කලහ විවාද ගැන එහෙම කතා කරනවා. ඒක මේ මේකෙදිත් ඒ වගේ මම දැන් කියවගෙන යනකොට දැක්ක කෝලාල විරුද්ධ වචන ටිකල්දී ඔය වගේ එක එක වෙන දේවල්. ඒක තමන්ගේ පැත්තෙන් මම හිතනවා මේක බලා ගන්න හොඳම විදිහ මොකක් හරි එතන මම බලන විදිහක් ඒක. දැන් අපි හිතමු ධර්ම සාකච්ඡාවක් ඇති වුණාම අපේ හිත තුලේ ටිකක් වැඩ කරන විදිහ දැන් වෙන කෙනෙක් විරුද්ධ මතයක් කිව්වොත් එහෙම අපිට තරහ ගියාද නැත්නම් මේ කිබානින් නැහි තුනට වගේ සමන්ගේ පැත්තෙන් බලන්න පුළුවන්. එතකොට අර කලහ විවාද කියනකොට අපි මේ එළියේ ගහ බැන ගන්න යනවට වඩා හිත ඇතුලෙන් කලහ විවාද වෙනවද කියන එක. එතකොට ඒක එතෙන්දී අදහස් කරන්නේ ධර්ම කරුණ ගැන විමසීම නෙවෙයි. ඒ කියන්නේ විමසන එක හොඳ දෙයක්. තව කෙනෙක් තව මතයක් කිව්වොත් ඒක අපි සාධාරණව විමසලා බලන්න පුළුවන් මේක ධර්මයට එකඟද නැද්ද. එතකොට මේ දැන් මෙතන මම මේ සූත්‍ර එක එක මතගෙන කියලා සමහරෙකුට මෙන්න මේ මතේ තියෙනවා. සමහරක් මට රුචිරේ සමහරක් මට රුචි නොවේ. එතකොට මේ බඳු ආදැත්තෝ මේ බඳු දෘෂ්ටියත්තු වේද එහි නුවණ ඇති පුරුෂේ මෙසේ සලකයි. සමහරක් මට රුචිරේ සමහරක් මට රුචි නොවේ. මාගේ යන්නේ දෘෂ්ටියක් වේද ඉතින් මම මේ දෘෂ්ටිය දැඩි වශයෙන් අල්ලාගෙන වැදගෙන මෙහෙම සත්‍යයේ අනික ශිෂ්‍යයි ව්‍යවහාර කෙරෙන්න මට දෙයාකාරයකින් කලහය වන්නේ. එතකොට ඒ කලහය වෙන හැටි අන්න ලස්සනට පෙන්නවා. එතකොට මේ යම් කිසි දෙයක් අපි දැඩිව ගත්තොත් ඒකේ තමන් තුළම ඊළඟට සමහර විට කලහයක් එන්න පුළුවන් වෙන අය එක්ක සමහර විට තරහක් එන්න පුළුවන්. ඉතින් මම දකින්නේ මේ අවබෝධ කරන්න අර කලහ විවාද තොර වෙනවා. කියන්නේ අවබෝධය හරිනම් ඒ කලහ විවාද තොර වෙලා තමන්ගේ හිත සංසුන් වෙන පැත්තකට තමයි යන්නේ. දැන් වෙන කෙනෙක් සමහර විට අපිට හිතෙන්න පුළුවන් මේක නම් ධර්මයට ගැළපෙන්නේම නැහැ. ඒක ගැළපෙන්නේ නැත්නම් ඉතින් අපි ඔක හිමීට අයින් කරන එකයි තියෙන්නේ අපිට ධර්මයට අනුව ගැළපෙන්නේ නැත්නම්. ඒක එයාට හරි අනිත් අයට හරි උදව්වක් වෙනවා නම් මෙන්න මේ විදිහට පෙන්නලා දුන්නොත් මේක සමහර විට මේගොල්ලෝ ප්‍රයෝජනයක් ගනි. එහෙමත් නැත්නම් ඉතින් නිශ්ශබ්දව ඉන්න එක තමයි හුඟක් වෙලාවට මේ කියන්නේ තමන්ගේ පැත්තෙන් මං හිතන්නේ කරන්න තියෙන්නේ කලහ විවාද කරන්න යනවට වඩා ඒ කියන්නේ මේක කියන්න ගින් වැඩකුත් වෙන්නේ නැහැ. කොගල මාතේ මම සමායන මේ ඔබතුමා මායිද කැමෙන් දන්නවා කැප්ටි කියලා මේ විදිහට ප්‍රශ්න අසමින් යනවට මං හින්ද ප්‍රශ්නය. ඔව්. ප්‍රශ්න කරන්න දරුවා. ඒක තමයි. අපි මෙහෙම හිතුවත් දැන් ඔබතුමා දැන් කතා කරන දේ ගැනම දැන් අර පතකට දැන් වාසිය දේශනාකල් තියෙනවා කියලාත් මම හිතවක් කරනවා තමන්ට මේ යම් කිසි දෙයක් කින්නම් කිය අපි තුන් සාකච්ඡාවකට සම්බන්ධ වෙනවා හරි යම් කිසි දැනක කතා බහ වෙන දේ තමන් ගැලපෙන්නේ නැත්නම් තමන් ඉදෙන් නොය ඉන්නවා ඒතකොට තමන්ගේ හිතට ඒ කලහකාරී තත්ත්වේ නැති වෙනවා කියලා හිතලා ඒක හරි දෙයක්ද කියලා අපි හිතමු දැන් උදාහරණයක් දෙයක් කියනවා නම් දැන් ඔන්න මේ යම්සි තැනක දේශනාවක් කරනවා යම්සි දේශකෙක් පැමිණිල්ල මම දන්නවා මෙයා කියන දේවල්ට මගේ ඉච්ඡා එකඟතාවයක් නැහැ කියලා. ඒතකොට මම මේකට යන්නේ නැහැ. ඒ හිඳීම ඒක හොඳ පැත්තක් තියෙන බව නම් මට තේරෙනවා සාමාන්‍ය වශයෙන්. නමුත් මට හිතෙනවා ඒක ඉච්ඡරම දිනුවක්කුත් නෙමෙයි එතනක් කියලා. මොකද ඒ කියන්නේ තමන්ගේ හිතේ තමන් කලාකරත්වයෙන් නිදිලා නැහැ නේද? හිතේ කලාකරත්වයේ රාම තියෙනවා රතෙන්ට නොයා නිකන් අර පොඩි පැලස්තරයක් දා ගන්නවා වගේ වැඩක්ද කරන්නේ කියලා සමාජය ගැන පොඩක් කියලා දෙන්න කුකුලේ මොකක්ද? ඔව් මේක මං හිතන්නේ බොහොම පරිස්සමෙන් ප්‍රඥාවෙන්ම තේරුම් ගන්න ඕන තැනක්. එතකොට අපි සමහර සුදුසුම නැති තැන් වලට නම් ගිහිල්ලා වැඩ නැහැ. මොකද එතෙන්දි තමයි මං කිව්වේ දැන් මේගොල්ලෝ හොඳටම මේ දෘෂ්ටිගත වෙලා ඉතනින් එහාට කතා කරන්නේ කිසිම ඉඩක් නැත්නම් කතා කරලත් වැඩක් නැත්නම් කතා කළා කියලා තේරුම් ගන්නෙත් නැත්නම් ඉතින් ඒ වගේ තැනක් සමහර වෙලාවට මගතරින්නත් වෙන්න පුළුවන්. හැබැයි ඒක අර දරදත්ත මහත්තයා කිව්වා වගේ මං එහෙම එක අන්තිකම ඉන්න තැන නගරියට සාමාන්‍ය මට්ටමක ඉන්න අය අපිට හිතා ගන්න පුළුවන් මේගොල්ලෝ මේ තාම මේ අවබෝධය නැති හින්දා මෙහෙම හිතාගෙන හිටියට මේගොල්ලෝ අවබෝධ කරන්න පුළුවන් පිරිසක්. එතකොට ඒ කියන්නේ අපි හිතියම් කිසි දෙයක් ගන්නවා කියලා හිතෙනවනේ. කොගල මහත්මයා එතකොට එතන නැද්ද මේ මම හරිය කියලා හිතාගෙන ඉන්න තැනක් නැද්ද මේ අනිත් එක නේ කියන්නේ. මේ ඒගොල්ල හැදී. ඒගොල්ල හරි මේ කියනට වඩා එහෙනම් තමන් එතකොට පූර්ණ ප්‍රඥාව තියෙන කෙනෙක් හැටියට වාගේකත් ඉදිල්ලක් මේක තින්නේ. ඊට වැඩිය නරකද මං හිතන්නේ ඊට වැඩිය තමන් විවෘත වෙලා. මොකද තමන් තේරුම් අරගෙන මාත් සම්පූර්ණ ප්‍රඥාව නැති නිසා මේ මම එතෙන්ට තාම මම එතෙන්ට ඉන්නවා ඕපන් මයින් එකක් උත්තර මාසත් තියාගෙන වගේ එහෙම හිතුවොත් ඒක සමායන මේ කිනක ගැන නෙමෙයි ඒක හරියටම හරි එතෙන්ට තමයි මම එන්න හැදුවි. ඒ කියන්නේ දැන් අර මග අරින්න තැනුත් කියනවා ඒක නැතුව නෙවෙයි. ඒකේ අපි දැන් යන්න පුළුවන් තැනකට ගිහිල්ලා මේ දැන් මං හිතනවා දැන් මෙතන හොඳටම සුදුසු තැනක් මොකද එක එක මත තියන අය ඉන්නවා සම්බන්ධ වෙනවා ලෝකෙන්. එතකොට දැන් මේ වගේ තැනක සමහර කීප දෙනෙක් එකකට වුණා ඒකෙන් අදහසක් ගන්නයි ඉන්නවා. එතෙන්දී අර ඔබතුමා කියපු කතාවත් වැදගත්. මමමයි දන්නේ මේකමයි හරි කියන මට්ටමින් නෙමෙයි අපේ ධර්ම සාකච්ඡාවක දෙන්නේ. සමහර විට අපි නොදන්න දේවල් සාකච්ඡාව තුළදී තව කෙනෙක්ගෙන් එන්න පුළුවන්. එතකොට ඒව නුවණින් විමසන්න ඒ කියන්නේ එකක් දක්ෂතාවය තියෙන්න ඕන අනිත් එක නිහතමානී වෙන්න ඕන. එතකොට ඒකෙදි ඒ විමසන විදිහ ගැන තමයි අවබෝධයක් තියෙන්න ඕන. මේක ධර්මයට ගැළපෙනවද කියන එක බලන්න ඒක තමයි මගේ මේක ප්‍රඥාව තුළින්ම යන්න ඕන තැනක් වෙනවා කියලා. ඒ වගේ තීරණ කිරීම. ඒක තමයි තමන්ටයි වැඩක් ඉතින්. ඒක දැන් කෙනෙක් මේ හිතාගෙන ඉන්න එකට වෙනස් දෙයක් කියපු ගමන්ම මෙයා මිත්‍යා දෘෂ්ටිකයක් කියලා අයින් කරනවා නම් මම ඒකට එච්චර එකඟ වෙන්නේ නැහැ. ඒක ඒ නිසාමයි මේ ධර්මය අහන්න සාකච්ඡා කරන්න කියන දෙක මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ මංගල කරුණු විදිහට දීලා තියෙන්නේ. ඒ සාකච්ඡා කිරීමේදීත් ඉතින් අපිට විශේෂයෙන් අද කාලේ ඉතින් අර සුදුසු පිරිස කවුද කියන තැන ගැටලුවක් එනවා. අර සමහරු එක්ක සාකච්ඡා කරන්න පුළුවන්, සමහරු එක්ක සාකච්ඡා කළාට කිසිම වැඩක් නැහැ. කියන්නේ කමන්තත් වැඩක් නැහැ, අහගෙන ඉන්න එකත් වැඩක් නැහැ. ඒ වගේ වෙනවා නම් එතන සමහර විට මගහරින් ඉන්න පුළුවන්. හැබැයි සමහර තැන්වල ඊට වඩා අපිට කොහොම මේ සුහදව සාකච්ඡාවක් ගෙන යන්න පුළුවන්. ඒ සාකච්ඡාවයි බලාපොරොත්තු වෙන්නේ. අන්නේ එක යමතක කරන්නේ නැහැ. හොඳයි. අපි පොඩ්ඩක් එහාට යමු. මොකද දැන් අපි මේ සාකච්ඡා ධර්ම සාකච්ඡා ගැන කතා කරනවා වගේ හිතන හින්දා අපි මේක මෙතන වානවත්ම සුද්ධ දේශනාවන් දුමාවත් එහෙම මේ යම් යම් මේ දෘෂ්ටි වැඩිව පරමාර්ථ කර ගන්නවා, අභිනිවෙස් කර ගන්නවා කියලා කිව්වනේ. මේ යමක් දෘෂ්ටියක් බවට පත් වෙන්නේ මොකද මේ දෘෂ්ටි කියන්නේ? මොකද යමක් දෘෂ්ටියක් බවට පත් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අපි ලොකු දේවල් නෙමෙයි අපි ගත්තොත් යම් යම් මෙහෙමම සරල දෙයක් ගමු කියලා අපි මොකක් හරි මම බලන්න. ඒක දෘෂ්ටියක් දන්නේ නැහැ. මම හිතනවා මේ දේ කරොත් මට සුඛයක් ලැබෙනවා කියලා. මම හිතනවා මම මේ මෙන්න මේ යම් මේ දේ කරොත් මට සනීපයක් සුඛයක් ලැබෙනවා කියලා. මම මේ දේ එකතර දෙසරයක් කරනවා. පස්සේ මම ඒක දිගින් දිගටම භාවිත කරොත් එහෙම, වැඩිපුර භාවිත කරොත් බහුලීකృత කරොත් එහෙම, එතකොට ඒක දිට්ඨියක් බවට එහෙම නැත්නම් මම ඒක මගේ දැඩි විශ්වාසයක් බවට පත් වෙනවාද? ඒකද මේ අභිනිවේෂ ඒ කියන්නේ දැඩිව පරමාස කර ගන්නවා කියන එකද අර්ථය? නැවත නැවත බහුලීකృత කිරීම නිසා කිසියම් ඇතිවන්නා වූ හැඟීම් කිසියම් තමන්ගේ දර්ශන තමන් ඒවා අර ඇඟට කාවද්දා ගැනීමද මේ පරමාස කර ගන්නවා කියලා කියන්නේ. ඒකද අභිනිවේෂ කර ගන්නවා කියන්නේ මේ ඒ තමන්ගේ ඒ අදහසට තමන් මේ නිවස්සක් බවට පත් කර ගන්නවා කියන දේද? මේ සාමාන්‍ය දේවල් ඒක සාමාන්‍ය ලොකු දෙච්චු නෙවෙයි. සාමාන්‍ය මේ සංසාර පැවැත්මට හේතු වෙන දේවල් අපි දිච්චි බවට පත් කරගන්නේ අර නිවන් නැවත නැවත බහුලීකృత කර ගැනීම නිසාද? ඔයගොල්ලෝගේ වාස්තය අපිට ඒකත් කියලා දැන්. මහත්මයා මට පුංචි අවස්ථාවක් දෙනවද කතා කරන්න? හොඳමයි කතා කරන්න චන්දන මහත්මයා. මට මේක මේ හොඳම අවස්ථාව කියලා හිතන ආන්තරුවන් කරනයි කියලා දෙනාටම මුලම අවස්ථාව කියලා හිතන මේක කියන්න. මොකද මට මෙහෙම මමත් ඔය වගේ දෘෂ්ටියක හිටියා. මේ මගේ මිත්‍රයෙකුට හොඳ ආයතනයක් තියෙනවා. ඒතකොට මිත්‍රයා මගේ අවුරුදු ගානක අවුරුදු 20ක් තියෙන යාළුවෙක්. එතකොට මම හිතනවා නම් එයාගේ ආයතනේ ඉන්න 25 30 40 50 100ක් විතර වැඩ කරනවා ඇති මම හිතන්නේ. ඒක මේ ආයත් ඒ මිත්‍රයා වගේම මට සලකන්න ඕනේ කියලා මම දෘෂ්ටියක හිටියොත් මම එහෙම හිතාගෙන ඉන්නවා. යම් කිසි දවසක මම එතෙන්ට යනකොට එතන ඉන්න කෙනෙක් මාව බලු බල්ලට ගණන් ගන්න නැති යනවා. එතකොට මාව සම්පූර්ණම වැටෙනවා තල්හැට බිඳුවටම. එතකොට මගේ එතන මාව ඉවසගෙන ආවා. කාලයක් තිස්සේ මගේ හිත තුල අර කොග්ගල මාත්‍යා ගලින් කිව්වා. තමන්ගේ හිත තුල තියෙන කලාවාදය ඒක මහා යුද්ධයක්. ඒක මේ ලෝකයේ ඇති වෙන මේ න්‍යෂ්ටික යුද්ධයකටත් වැඩි. එතනින් බේරෙන්න බෑ මේ ධර්මය ආලා ඉඳා එම තියෙන ඉඳන් ඒක සමනය කරගන්න පුළුවන්. අන්න ඒවා භයානක යුද්ධ ඇතුලේ තියෙන අර ලේසර් වදිනවා වගේ හැම ශෛලයකටම වදිනවා. ඉතින් මේ මන්න මේ වාගේ දැන් මම කෙනෙක් ඉන්නවා කියන හිතාගෙන ඉන්න එක තමයි මෙතන දෘෂ්ටිය විදියට මට තේරෙන්නේ. මේ මාව නිවැරදි කරන්න වැරද්දක් ගැන තේරවා ගන්න. අපෝ මොඳයි චන්දන මාත්‍ය තේරවා ගන්න. හොඳයි කොහොමද කිව්ව මාත්‍ය? හොඳයි තේරුවන් සරණයි. මං හිතන්නේ චන්දන මාත්‍ය ඉදිරිපත් කරපු එක තමයි අපේ ලොකුම මූලිකම දෘෂ්ටිය. මම වෙනි නීතියෝති කියලා කියන්නේ. ඒක අපි දහමට අනුව ඔක කඩා ගන්න තමයි මේ මම හිතන්නේ උත්සාහ කරන්න ඕන. ඉතින් එතනින් මෙහා ඔබතුමා කිව්වා වගේ අපිට ලෞකික ජීවිතේ බොහොම ප්‍රශ්න ඇති වෙන තැන් තියෙනවා. ඒක මෙතෙන්දි තේරුම් ගන්න ඕන දැන් අපි කතා කරන්නේ නිවන් මාර්ගයට අදාළව. ඒකට අදාළව සමහර දේවල් කතා කරනකොට ලෞකික ජීවිත ඒ සමහර විට ගැළපෙන්නේ නැති අවස්ථාත් එනවා. ඔය ආයතනික වැඩ කරන වගේ අවස්ථාවකදී ඔය කියපු උදාහරණෙම. ඒතෙ එතෙන්දී තමන් මේ දහමට අනුව හැසිරෙන කෙනා ඒකට නම් මුල් තැන දෙන්නේ. කියන්නේ නිවන් මාර්ගයට නම් මුල් තැන දෙන්නේ. එතෙන්දී බලන්න වෙනවා මේ සූත්‍රෙන් කිව්වා වගේ උපතමත් කිව්වා ඒක තමන්ගේ හිත ඇතුලේ කලහ විවාද එන පැත්ත. ඒ අපිට සමහර මේ අපි කොච්චර හොඳ කරන්න ගියත් දැනුම් ගන්න වෙන ඔය පහතට වැටෙන තැන් එනවා. ඒ තැන්දි තමන්ගේ හිත වැඩ කරන්නේ කොහොමද? එතෙන්ටත් මුහුණ දෙන්න පුළුවන්ද? ඒක මම කියන්නේ මෙතන මෙහෙම කරන්න කියන එකට වඩා මම කියන්නේ හැමතිස්සෙම අපිට නිවන් මාර්ගයට වැඩගත් වෙන්නේ තමන්ගේ හිතේ කලහ විවාද අඩු වෙන පැත්ත. කලහ විවාද අඩු වෙනවා කියලා ඔකේ ඒකෙත් මම දකිනවා අන්තයක්. ඉතින් එහෙනම් මම කොහටවත් යන්නේ නැතුව කවුරුත් එක්ක කතා කරන්නේ නැතුව මගේ පාඩුවේ තනියෙන්ම මේක කරගත්තාම ඉවරනේ කියලා ඒ පැත්තකට වැටෙන වෙන වෙලාවලුත් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එච්චර සුදුසු නෑ. මොකද මේ ධර්ම කියන එක බොහොම අමාරුයි තනියෙන් අවබෝධ කරගන්න. අපි මේ කරන නුවණින් විමසන්න ඕන අනිත් පැත්ත කියන්නේ මොනවද මොන වගේද කියලා. ඉතින් මේ දළුවත් සමහත්ය අසුවගෙන් පද්ද මේ පරාමාස කරනවා අභිනිවේශ වෙනවා කියන නැත්නම් මොකද්ද මේ දෘෂ්ටිගත වෙනවා කියන්නේ කියන එක ඉතින් මම සමහර වෙලාවට මම මගේ පුරුද්දක් කියලා ඉතින් අපේ සාමාන්‍ය ජීවිතේ උදාහරණ ගන්නවා කන්ට්‍රෝවර්ෂල් වේවා ඒකට සමහරුගේ ඉක්මනාප වෙන්නත් පුළුවන් ඒුණත් ඉතින් මේවට ඉරුම් ගන්න ඒ වගේ දේවල් ගන්න වෙනවා. ඒ හින්දා මම හිතනවා මම උදාහරණයක් විදියට ගන්නම්. ඔය අපි දැන් සමහරු හිතනවා වෙජිටේරියන් වෙන්න ඕන කියලා. ඒ වෙජිටේරියන් වුණොත් විතරයි මේ නිවන් මාර්ගයේ වැඩෙන්නේ නැත්නම් මෛත්‍රිය වඩන්න පුළුවන්. ඉතින් මම දකිනවා ඒක යම්කිසි දෘෂ්ටියක් කියලා. ඉතින් දෘෂ්ටියක් කියනකොටම අපිට දෙපැත්තක් එනවා. දෘෂ්ටියක් කියනකොට දැන් අර්ථය තමයි පිටිවල ඉන්නේ අපි දෘෂ්ටි වලට කියන පැත්තෙන් තමයි අනේ. ඉතින් මේ අනිත්‍යගේ දෘෂ්ටි වලට අපේම යතුරගන්න පුළුවන් වුණොත් Tamange maathi issarata yanne kiyala tiyena. දැන් අපි අපේ අඩුවක් එනලා දෙනවා නම් මේ පැත්තෙන් බලන ප්‍රමේයලා. කවුරු කිව්ව පළියට නෙමෙයි. ධර්මයේ ඒ තමයි සාකච්ඡා කරන්නේ. ධර්මයට කොච්චර හරි බුද්ධජනන දේශනා කරපු පැත්තෙන්. ඒකට අන්න එහෙම හොයනකොට අපි ඉන්න දෘෂ්ටි ස්පොට් මොනේ තමයි වෙන්නම් ප්‍රීති මහත්මයාට හොඳයි පෙරවන් සයි දැලුවත් මතය මේ අනිත් සංස්කාර දෙක තියෙනවා මට එක එහෙම අදහසක් කිච්චටම නැහැ. දැන් අපිට චිත්‍ර මහත්මිය මම හිතන්නේ බොහොම කැපිය විශ්ෙන්ත කි වාදිනවා දේශනා කරන තියෙන විදිහට දැන් සංස්කාරෝ තුනයි. ඒ කියන්නේ කො ආශාස ප්‍රාශාස ඒවත් නිය මේ මූලික තලයේම තියෙන ඒවා. එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර, එහෙම නැත්නම් වේදනා සංඥා. ඒකෝට අපි විතක්ක ਵਿਚාර ගත්තාම දැන් හොඳටම දන්නවා ඉතින් මේ වචනයෙන් කරන ඒවා නම් ඒවට මූලික වෙන්නේ ඒකයි ਵਿਚාර කියලා. ඉතින් අමුතුවෙන්ම නොකියුවත් අපි යම් කිසි ආකාරයක විවාදයක් තබා වෙනත් නම් කිසි ආකාරයක කතාවක් නම් ඒ කතාවේ තියෙන පිටක අන්න ඒක තමයි බහාලක ගතිය තියෙන්නේ. අර මේ ඔතන තියෙන්නේ කියලා මට හිතෙන්නේ වගේ දේවල් ගියාම. ඒ කියන්නේ එතනින් නතර වෙන්නේ නැහැ. ඒක තියක් එහාට ගියාම ඊට පස්සේ ඒක අපිව නිකන් ලොස් වෙන ගතියක් එනවා. ඊට පස්සේ අර මේ යෝනිසෝ මනසිකාරයක්වත් එතන සතියක්වත් අඩු වෙනවා. ඒ හැමුණා මේක සෑහෙන ඇත්තටම බරපතල කාරණයක් වෙනවා කියලා හිතනවා. මට හිතන්නේ ඒක ඒ වගේ අදහසක් තමයි මට ඇත්තටම හිතට ආවේ. ඒ වගේම මේ දැන් ඔය අභිනිවේෂ දැන් අපි අපිම බලනවා නම් ඔය ප්‍රථම වගේ මේ අපි මේ ශරීරයේ පැත්තෙන් බැලුවහත් මේ මගේ ලක්ෂණ මොකද? එහෙම නැත්නම් ශරීරයේ ලක්ෂණ නම් එහෙම නැත්නම් මූණේ මොන හරි ලක්ෂණ තියෙනවා නම් ඇස් දෙක මොන හරි වගේ උස්සපන් ශරීරය නම් ඒ අති වශයෙන් මේ ශරීරය නිතර බලනවා නම් අපි දන්නවනේ ගොඩක් වෙලාවට තරුණ කාලේ එහෙම නිතරම කල්ලාඩිය අඟම තියන්ගෙන විශේෂයෙන්ම ගෑනු ළමයි. ඉතින් ඒ වගේ ඉතින් අන්න ඒ වගේ මෙතකොට ඒ වගේම තමයි දැන් ඒ ශරීරය පිළිබඳ ඊට අමතරව අපේ මේ තියෙන අනිත් දේවල් ගැන මේ මම මේ මේක දැන් අර මම ඉන්නවා කිව්වහම එතන මට නම් ඒක නිකන් අර ඉච්චර මේ ඉන්නේ කන්ටෙක්ස්ට් එකට වදින්නේ නැහැ ඔළුවට එහෙම. ඒක මට වදින විදිය තමයි ඒකේ මෙතන පාලනයක් කන්ට්‍රෝල් එකක් තියන්න පුළුවන් කියන වගේ අදහසක්. එහෙම එකක් තියෙනවා සෑහෙන මුල්පැත ගත්ත කොටක් කියලාට. මේකේ මේ කන්ට්‍රෝල් කරගෙන ඉන්න පුළුවන් කියන ගතියක්. ඉතින් අන්න ඒක සෑහෙන මුල්පැත ගත්තට පස්සේ ඒ හැම දෙයක්ම ඒකනේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මේක දෙනවා මේක කරන්න පුළුවන් මේක ගත්තොත් මෙහෙම කරන්න පුළුවන් මේකට වර්ධනුන් මේ ඒ වගේ මේක හැම එකෙම මගේ මේ කන්ට්‍රෝල් එකකින් තියාගන්න පුළුවන් කියන අදහස ඒකත් ඔය මේ අභිනිවේශ වගේ පැත්තට එනවා වගේ කියලා හිතනවා. මේ වගේ අදහසක් තමයි මට තියෙන දලුවත් මහත්මයා දැනට පෙරවන් සරණයි. පතිලසන බොහොම පිං ඒකෙන් තමන්ට මේ තමන්ගේ පාලනේ තියාගන්න පුළුවන්. ඒ කියන්නේ තමන් එහෙම නැත්නම් තමන්ට ඕන දේවල් කරගන්න පුළුවන් කියන වගේ හැංගීමක්. ඔව් මෙහෙම ඉදන් මත එතන තියෙනවා මේක. මේවා මේ විලක්ෂණ ගතියේ නැහැ කියන එකමනේ එතන තියෙන්නේ. හැබැයි මොන වුණත් මේක මොකක් හරි ගල්ලා මේක නිකන් කන්ට්‍රෝල් එකේ තියාගන්න පුළුවන් කියන යම්කිසි දෘෂ්ටියක් තියෙනවාමයි. ඒක සෑහෙන මුල්බැස් ගන්න එකක්. ඒක තියෙනවා. හොඳයි. අනේ මේ වගේ දේවල් තමයි මම කතා කරන්න අපි කතා කරන්න කැමති ඇත්ත. මොකද අපි උඩින් හැමදාම කියන දෙයක් ඇත්තටම ওই වගේ දේවල් ඔක හරි වැදගත් දෙයක් ඔතුම කිව්වේ නේද? ඒ කියන්නේ අපිට ඇඟීමක් තියෙනවා මේක කාරණා ශ්‍රේ ධර්මයේ තියෙනවා, වැය ධර්මයේ තියෙනවා, විරාග ධර්මයේ තියෙනවා. ඔක්කොම තේරෙනවා මේ නැති වෙනවා. ඒ වුණාට ඒ කිව්වට ඔය කිව්වට මේක මොකක් හරි කරලා ෂේප් කරගන්න පුළුවන් කිසියම් කාලයක් කියලා නිත්‍ය සංඥාවෙන් ගන්න ගතියක් වගේ එකක් තියෙනවා කියන එක තමයි කියන්නේ. ඒක හසත්තකම තමයි. අපි අර උදාහරණයක් අපිට කලින් චෙක් කරා අර කාර් එකක් අලුතෙන් ගන්න ගියාම ගන්නවා. ඉතින් අපි 25 25000 ඉස්සරහට කාර් එක ගන්න ගන්නකොට ඉතින් ඒ වොරන්ටි එක දෙන්නේම අවුරුදු 5කට කියලා කියනවා. කිව්වට ඉතින් අපි හිතනවා අපි තාත්තගේ කාර් එක නම් අවුරුදු 25ක් තිබුණානේ. එහෙම නැත්නම් 15ක් තිබුණානේ. ඉතින් එන්න මේක ඔය අවුරුදු 5ක් කිව්වට මේ කවුරු පහින් මට අයින් කරන්න වෙන්නේ නැහැ. මේක කවුරු විශ්සක් මාලා ඔෆිස් එක තියාගන්න පුළුවන් කොහොමද හැංගිමක් තියාගන්න පාටලු දාන්නේ. අපි වෙන කලින් සිකියුරිටි ඒ වගේ මොනවා හරි කළා මේක ගැට ගන්න කිනියන්න පුළුවන් කරන නිත්‍යතාවයෙන් ගන්න ලැතියි තමයි තියෙන්නේ නේද? අපේ සිසුව ගත්තාට පස්සේ මේ ලෙඩ වෙනවා, මෙච්චර දේවල් වෙනවා, මොනවා හරි කරගෙන මේක තාමතර මම පවත්වන්න පුළුවන් කියන වගේ දෙයක් නැති මං හිතනවා. ධර්ම තමයි අයියෝ විශ්වතු පෙරේවා ඒ පැත්ත තමයි හිතන්නේ. එක්තර තැන දේවල් වොම්පින් හොඳයි මේ මම කැමති මානල් මහත්මියට කියමු වෙන මම ඉතින් ඉතිකලා දෙකේ කෝඩ් එක නම් කියවන්න තමයි මානල් මහත්මිය ඔබතුමා දෙවියන් ලා ප්‍රීති මහත්මියට වෙන්න. අපේ මෙල්බන් නුවරින් සම්බන්ධ වෙන මානෙල් මහත්මිය අසුසි මහත්මයා සේවන් සර්ණයි දල්වත් මහත්මයා අහගෙන හිට අපි ටිකක් කරක් වෙල් මන් දුනේ මේ අදහසක් ප්‍රකාශ කරන්න දෙයක් නැහැ අහගෙන ඉන්නම් හොඳින් සේවන් සර්ණයි හොඳයි හොඳයි ප්‍රීති මහත්මයා ඔබතුමාට මේ ඊට පස්සෙ මම කොබලගේ මහතුණ මිලා ඒ වේදනාව ගැටි ඊට පස්සෙ සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා ඒක තුල ගන්න මහත්මයා තෙරුවන් සරණයි දලොත් මහත්මයා කොබ්බගේ මහත්මයා පුදුසමට කාලයන් මිත්‍රයන් හොඳින් කරුණු විස්තර කරා එන්නේ සත්‍ය අවබෝධ කරගන්න දෘෂ්ටියකින් යම් කිසි ප්‍රමාණයක් තියෙනවාද කියන එකත් සත්‍ය අවබෝධ කර යම් යන හරි කියන්නේ ඒ කියන්නේ සත්‍ය අවබෝධ වෙන තැනදී වැරදි වෙන්නත් පුළුවන් ඒ නිසා ළඟ යම් කිසි ප්‍රමාණයක් යම් කිසි දෘෂ්ටියක් තියෙනවාද කියන එකත් මම කන කැමති සාකච්ඡාවට ඒ වගේම තමයි කලහ විවාහ වගේ දේවල් එනකොට දුකක් ඇති වෙන කෙන තරුණා ඒ වගේ එනකොට ඉතින් පයන් කොට මේ සංස්කාර වගේ දේවල් ඇති වෙනකොට කියන්නේ අනිවාර්යෙන් මට හිතෙන ඒ වගේම තව මේ හේමේ නොදැනීමේ තමයි ඉතින් දෘෂ්ටිය තියෙනකොට ගොඩක් විට ඒ සම්බන්ධයෙන් උත් අවබෝධයක් අඩු සිදුවෙන දේවල් සත්‍ය පාපයට දැනීම නිසා ගොඩක් මේ බවක් තමයි කියන්නේ කැලි සිදුවෙන දේ තමන්ට අවබෝධ කරගන්න ඒ කියන්නේ ගොඩක් විට මමත්වයේ කියන එක දේවල් වෙන දෙයක් මම හරි කියන මේ මම සංකල්පයක ගිලම යන දෙන්නේ ගොඩක් කෙනෙක්ලා දෙදා මේ වෙන ගොඩක් මානසිකව කියන එක තමයි මට සඳහන් කරන්න තෙරුවන් සරණයි සත්‍යවත් ගොම් පිටේ දිවන්නේ නැයි මං ඊටම ගෞරවයෙන් ප්‍රොෆෙසර් පතු වෙන්න හන්දයි සරණයි දලුවත් මහත්මයා කිව්වෝලිය කොටස අකරමු ඊට කලින් මම මේ කරකුණ හේපත්ක් කිව්වොත් හොඳයි කියලා හිතන්න පුළුවන් අපේ ඕස්ට්‍රේලියාවෙන් ගිය සමින්නාතයම මේ දරණයි මෙන්න ගියා බොහොම දෙනෙක් ඉතින් මේ තුමාගේ විතර කතා කර කර ඉතින් මේ මේ දැන් මට මේ දේවල් පෞද්ගලිකව ලැබුණා මොකද ඒ අරමත අපි එකඟ වෙන්නේ නැහැ මම අරමත එකඟ වෙන්නේ මේ තුමන්ට කතා කරන්නලා අහගෙන හිටියා ඒක බාධා කරන්නේ නැතුව ඒ තුමා බොහොම කරුණාවෙන් මට එතුමා ගෙනියන්නේ මේ ස්ටයිප්ට් ලොගින් වෙන්න ඉඩ දුන්නා මේ තෙන්තා ඉංගර කතා කරපු දේ බලන්න පුළුවන් මම දැන් වේදනාව ගැන මෙන්න මෙහෙම කියන්නේ වේදනා ජාති ආ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛ සුඛ වේදනා මේ ටික මම හිතන්නේ එහෙමම දන්නා ඇති ඒතකොට සුඛ වේදනා දුක්ඛ වේදනා දැන් මයික් එක මුත්තක හොඳයි දැන් හොඳයි කොබුලි මහත් තරේ වේදනා යටි තුනක් තියෙනවා මොනවාද සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියනවා ඊළඟට යස්මින් අද්වේස්සන සමයේ සුඛං වේදනං වේදේති නේව තස්මින් සමයේ දුක්ඛං වේදනං වේදේති න අදුක්ඛම සුඛං වේදනං වේදේති ඒ කියන්නේ යම් වෙලාවක යස්මින් සමයේ සුඛං වේදනං වේදේති සුඛ වේදනාවක් වේද වින්දනය කරන මොහොතේදී නේව තස්මින් සමයේ දුක්ඛං වේදනං වේදේති. ඒ මොහොතේදී දුක්ඛ වේදනාවක් විඳින්න බෑ. කියන්නේ සුඛ වේදනාව තියෙන වෙලාවෙ සුඛ වේදනාව විතරයි දුක්ඛ වේදනාව තියෙන්න බෑ. නෑ අදුක්ඛම සුඛං වේදනං වේදේති. අදුක්ඛම සුඛ වේදනාව තියෙන්න බෑ. සුඛං ඊළඟට සුඛ වේදනාව ඊළඟට කියන්නේ අද්වේෂණ සමයේ දුක්ඛං වේදනං වේදේ. දුක්ඛ වේදනාව පවතිනවා නම් විඳිනවා නම් විඳින්න බෑ. නෑ දුක්ඛං අදුක්කම සුඛං ඒව තස්මින් සමයේ වේදනං වේදේ. ඒ මොහොතේ අදුක්කම සුඛ වේදනාව තමයි ඉන්නේ. අනිත්‍යසි දෙක එතෙන්දි තියෙන්න බෑ. එතකොට කෙටියෙන් කිව්වොත් ඔය වේදනා ජාති තුනෙන් එක වේදනාවක් තියෙන මොහොතේදී ඒ වේදනාව විතරයි අනිත් වේදනා ජාති දෙක හටගන්න බෑ. එක මොහොතක එකක් විතරයි ඔය ජාති තුනේ. ඒක තමයි වචන ගොඩක් දදා එක බොහොම පැහැදිලිව විස්තර කරන්නේ. ඊළඟට සුඛාපි කෝ අද්විස්සන වේදනා. මස්ක වේදනාව අනිච්ච සංකතා පටිච්ච සමුප්පන්නා. කය ධම්මා වය ධම්මා. විරාග ධම්මා, නිරෝධ ධම්මා, දුක්ඛාපි කෝ අද්විස්සන නෑ ඒක ඊළඟ එක. මේ නිරෝධ ධම්මා කියන එකෙන් ඉවරයි. ඒ කියන්නේ මේ වේදනා ජාති තුනෙන් එක එක ගන්නවා. සුඛ වේදනාව ගත්තොත් සුඛාපිකෝ අධ්‍යසන වේදනාන්න සුඛ වේදනාව ගත්තොත් ඒක අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා. ඔන්න ඔය ලක්ෂණ ටික තමයි සුඛ වේදනාවේ තියෙන්නේ. ඒක මෙන්න මේ ලක්ෂණ ටික හොඳට බලන්න වෙනවා අපිට. මේ සුඛ වේදනාවේ තියෙන ලක්ෂණ ටික තමයි අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා කියන්නේ. ඊළඟට කියන දුක්ඛාපිකෝ අද්විස්සන වේදනා. නැන දුක් වේදනාව දත්තෝ ඒකෙ තියෙන අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා. ඊළඟට අදුක්කම සුඛ වේදනාව ගත්තොත් අදුක්කම සුඛාපිකෝ අද්විස්සන වේදනා. අනිත්‍ය සංකත පටිච්ච සමුප්පන්න කය ධම්මා විරාග ධම්මා. ඒවන් පස්සෙ මෙන්න මේක දකින්න ඕන. අද්විස්සන සුතවාර්ථ ශ්‍රාවකෝ. ඒ සුතවාර්ථ ආර්ය ශ්‍රාවකයා මේ බව දැකලා සුඛති වේදනාය මේ සුඛ වේදනාවක් ආවොත් නිබ්බින්දති දුක්ඛායති වේදනාය සුඛායති වේදනාය නිබ්බින්දති දුක්ඛායති වේදනාය නිබ්බින්දති සුඛායති වේ නිබ්බින්දති. ඒ මොන වේදනාව ආවත් අර ලක්ෂණ ටික කළා ඒක අපහැරලා දානවා. කලකිරිලා අතාරිනවා කියලා අර ලක්ෂණ නිද්දිතාව කියන එක නිද්දින්දේ. පින් විරජ්‍යති විරාතවින් චති. ඒවා අපහැරෙන හැටි. ඊළඟට විමුක්ත ප්‍රශ්නින් තියෙන ඥානයක් ඇති වෙනවා. එන ප්‍රශ්නින් විමුක්ත මිති. ඊළඟට අර සාමාන්‍යයෙන් කෙනෙක්ගේ උදාන වාක්‍ය තියෙනවා. උපිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං ආති ප්‍රජානාති. අනස් ගැන එක තේරුම් ගන්න වෙනවා. වේදනා සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛ සුඛ වේදනා වේදනාවේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? කෙසේ වඩන අනිච්ච සංඥාවෙන් මේ වේදනාවේ තියෙන කෙලෙස් දුරු වෙයිද? කාමරාග බවරාග අස්මිමාන අවිද්‍යා සියල්ල දුරු වෙන්නේ කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද කියන එකේදී කියනවා. මේ කරුණු තුනක් බලන්න. වේදනාව කියන්නේ මොකද්ද? වේදනා සමුදය මොකද්ද? වේදනාවේ අත්ංග මේ මොකද්ද? මෙන්න මෙහෙම බලන කෙනයි වේදනාවේ අනිත්‍ය සංඥාව වඩන්නේ කියලා. ඒකට එතන වේදනාව වෙනස් වෙනවා කියලා බලන්න නෙවෙයි එතන කියන්නේ. වේදනාවේ සමුදය හොයාගන්න කියලා. ඒක සමුදය හොයාගත්තොත් කෙනෙකුට ඔන්න සංකත ලක්ෂණය ප්‍රකට වෙනවා අනිත් පැත්තට. ඒ කියන්නේ මෙන්න මේව නිසයි මේක හටගන්නේ කියන නුවණක් එනවා. ඒකට සංකත ලක්ෂණය දකිනකොට ඒකේ નિયම විදිහට දැන් සමුදය හොයාගන්නත් ඒක මේ ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රම කීපයක් කියේ ලෝකෙට අයිති විදිහට සමුදය දකින්නත් පුළුවන්, ලෝකෙන් එතර වෙන විදිහට සමුදය දකින්නත් පුළුවන්. දැන් ලෝකෙන් අයිති විදිහට මං කියේ දැන් සමුදය මේ කපුල නැමිලා තියෙන හින්දා තමයි මෙහෙම රිදෙන්නේ. එහෙනම් කපුල දිගහැරියහම හරිනේ. ඒකට ඒකත් එක්තරා සමුදයක්. ඒකට අපි මේ සමුදය අයින් කරලා ඒ වේදනාව නැති කරගන්නවා. හැබැයි ඔතන ලෝකෙට අයිති සමුදයක් තමයි එතන දැකලා තියෙන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පන්න බව දකින්න නම් එතනින් එහාට අපිට යන්න වෙනවා. මෙන්න මේ සමුදේ තියෙනකම් මේක තියෙනවා. මේ සමුදේ ඉදුන් නැත්තම් මේක හටගන්නේ කියන නුවණකටත් එන්න වෙනවා. දැන් අර ඉස්සෙල්ලා කියපු එකේ අන්න ඒ නුවණ අඩුයි. කියන්නේ නුවණින් හිතුවත් තේරෙයි. දැන් අතන කපුල දිග ඇරියහම මේ වේදනාව අයින් වුණාට ආයෙ ටිකක් වෙලා යනකොට රිදෙන්න ගන්නවා. එහෙනම් මෙතන මොකද්ද වැරද්දක් තියෙනවා. ඒකට නියම සමුදය අහු වෙලා නැහැ. මොකද දැන් කපුල දිග ඇරගෙන ඉඳලා ටිකක් වෙලා යනකොට වේදනාවක් එනවා නම් එහෙනම් අපි සමුදය අයින් කරලා නැහැ. හරියට සමුදය අයින් වුණා නම් මේක ආයෙ හටගන්න බෑ කියන නුවණක් එනවා. එතන සමුදය යෙදෙනකන් මේක තියෙනවා. සමුදය යෙදෙන්නේ නැත්නම් තියෙන්න බෑ. කියන පටිච්ච සමුප්පාද ගැන නුවණ. මේ තමයි මම දකින්නේ වේදනාවේ පටිච්ච සමුප්පන්න බව දකින්න ඕන කියලා. ඊළඟට අර කය ධම්මා, වය ධම්මා, විරාග ධම්මා, නිරෝධ ධම්මා කියන ටික මේ අත්දකින්න පුළුවන්. ඔන්න මේ කරුණු තුන හරියට අපිට අර ලෝකෙන් එතෙර වෙන විදිහට බලන්න ගියාම මම හිතන්නේ එතන තමයි මේක නිවන් මාර්ගය මත කරගන්න නම් දකින්න ඕන තැන කියලා මම හිතන්නේ. ඒකට මේකේ කොට අපිට කරුණු තුනක් බලන්න වෙනවා. වේදනාව මොකද්ද? වේදනා සමුදය මොකද්ද? වේදනා අත්ංගමය මොකද්ද? සංකතයි කියනකොට බලන්න තියෙනවා මේක හටගන්න හේතු ප්‍රත්‍ය උදාවුනේ මොනවද? මොනව නිසාද මේක හටගත්තේ? එතකොට එතෙන්දී අපි දක්ෂ වෙන්න ඕන අර ලෝකිතයි කියනත් මේ හේතු ටිකක් අඳුර ගැනීම විතර. මදි. මේකේ පටිච්ච සමුප්පන්න සම්බන්ධේ අවබෝධ වෙන විදිහට ඒක ටික අඳුර ගන්න. පටිච්ච සමුප්පන්න ධර්මතාවය දකින්න නම් විනාශණය සති ඉදං හෝති, විනාශණය අසති ඉදං නහෝති කියන ධර්මතාවයට ගැලපෙන්න. එතන දැන් සංකතයි කියවහන් අපිට හිතන්න පුළුවන් මේ හේතු නිසා තමයි මේ ඵලය හටගන්නේ. හැබැයි හේතු නැති වෙලාවේ ඵලය තියෙන්න පුළුවන්. ඵලය නැති වෙලාවේ හේතු වලට තියෙන්න පුළුවන් අදහසක් එනවා. මේක පැහැදිලි නැත්නම් මම පොඩි උදාහරණයක් ගත්තොත් දැන් අපි හාලුයි බතුයි ගත්තොත් හාල් නිසා බත් සකස් වෙන්නේ. ඒක වැරදි කියන්න බෑ. ඒක හරියටම හරි. හැබැයි අපි ඒක මේ දැන් කඩේක හාල් තියෙනවා. ඒ වෙලාවේ බත් නැහැ නේද? ඊළඟට අපි ඔක සම්බලා බත් කළාට පස්සේ බත් තියෙනවා. දැන් ඒ වෙලාවේ හාල් නැහැ. ඒ කියන්නේ හේතුන්ගෙන් තොරව දැන් ඵලයට තියෙන්න පුළුවන්. ඒකට එතන සංකත ලක්ෂණේ තිබුණාට පටිච්ච සමුප්පන්න ලක්ෂණේ නැහැ. මොකද පටිච්ච සමුප්පන්න කියනකොට ධර්මතාවයක් කියදෙනවා විනස්නේ සති ඉදං හෝති. මේ හේතු තියෙන වෙලාවෙමයි ඵලය තියෙන්නේ. ඒ දෙක එක මොහොතේ පෙරපසු නොවේ. විනස්නේ සති ඉදං හෝති. එතනම තියෙනවා අනිත්‍යත්ත හිනස්මින් අසති ඉදන්න අහොත්. ඒක තමයි අර පත්‍යා නිරෝධ කියන දෙකෙන් සඳහන් වෙන්නේ. අන්න ඒ ධර්මතාවෙත් මේ වේදනාවයි දකින්න පුළුවන් වුණොත් වේදනාව ආයේ හට නොගන්න හැටියට වේදනාවෙන් නිදෙන්න. අර පස්සේ එන වචන මම මේ කිව්වේ නිබ්බින්දති මට්ටම. වේදනාව ගැන කලකිරිලා එකෙන් අපහැරෙන මට්ටමේ දැක්මකට යන්න හැකියාව තියෙනවා කියලා. එතකොට අන්නේ ඒ විදිහට මේ ලෝකෙන් ඈතර වෙන විදිහේ වේදනා කියන ලෝකෙන් ඈතර වෙන විදිහේ වේදනාවක් ඇසුරු කර නොගන්න මට්ටමට යන්න අපේ සතර සතිපට්ඨානේ වේදනා අනුපස්සනාව ගත්තොත් තියනවනේ. ඒ ආයි කිසිම වේදනාවක් අචකින්චි ලෝකේ උපාදීති කියන මට්ටමට එනකන් ඒක වැඩෙන විදිහක මාර්ගයක් උපද්දව ගන්න නම් මේකේ මේ ටික මේ වචන තුන මේකේ වචන තුනේ මම වැදගත්ම දේ දකින්නේ අපි සමුදය අඳුර ගැනීම කියන එක. අන්න ඒක දකින්නේ කොහොමද කියන එක. මේ කාරණා ගැන අදහස් තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඉවත් කරන්න පෙරවන් සරණයි. හොඳයි පෙරවන් සරණයි. මම චිත්‍ර මහත්මිය සේන මහත්මිය සේන මහත්මියටත් ඊට පස්සේ චිත්‍ර මහත්මියටත් පසන්ත මහත්මියටත් යොමු වෙනවා තුන්දෙනාට. පිළිවෙලට අපිට ඒන්න අන්න එම කාරණාවම වෙනත් දේවල් නෙමෙයි. දැන් කොපලි මහත්මිය අපි ගෙනාව හොඳම තැනකට මේ අනිච්ච සංකත සාපටි සම්පන්න කියන තුන පැහැදිලි කළ දීලා මේ ඇත්තටම මේක අර ලෞකික මට්ටමට නෙමෙයි මේ ලෝකයේ තියෙන මට්ටම නෙමෙයි ඔබට යන විදිහට මේ වේදනාවේ සමුදය දකින්නේ කොහොමද කියන කාරණාව අපිට සාකච්ඡා අවසන් වෙනාට විශ්වෙන්ද අර කද කියන්නේ අර එසෙන්ස් එක දෙනවා වගේ මේ ඒ කොටස ගැන අපි පොමණක් කතා කරමු වෙන දේවල් දෙයක් නැතුව. හොඳයි සේන මහත්මයා චිත්‍ර මහත්මිය වසන්ත මහත්මිය තිරුවන් සරණයි. ඔව්ද මෙස් වේදනාවේ සුඛ වේදනාවේ ගැන මුලින්ම කියන්නේ සුඛ වේදනාව අනිත්‍ය කියන එක අපේ කොක්කල කියන මාතෘකාව පැහැදිලි කරලා දුන්නා. අනිත්‍ය කියන එකේදී අර සම්මුතිය දකින්න කියන එක දැන් මෙතනදී ඊළඟ පැරග්‍රාෆ් එකට එනකොට කියනවා මේක දකින්න කෙනා කියලා මෙසේ දක්නා සුතවක් ආරේශාව කියලා. එතකොට මේක දැන් මෙතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මුලදී මේක කරගන්න හැටි. නමුත් මේක තමුන් අත්දැකලා කරගන්න ඕනේ කියන එක තමයි දෙවෙනි ප්‍රයෝගයක් එකින් මට තේරෙන්නේ. එතකොට මේක කොකලෙක මට හොඳට කියලා දුන්නා. සමුදය දැකලා ඒ පටිච්ච සමුප්පාද වෙන එක සංකත පරිසවාද වෙන එක දකින්න හැටි කොහොමද කියලා. ඒක මේ කොයිතරම් අපි වචන වලින් ඉගෙන ගත්තත් නමුත් ඒක දැනගන්න කල මේක මේකෙන් නිබ්බිතාව ඇති වෙන්නේ තේරෙන්නේ ඒකයි මට මතක තියන්නේ. තිරුවන් සර්ණයි නැචිතවත් නේ. තිරුවන් සර්ණයි හැමතැනටම ඇත්තටම මේ වචන තුනේ තේරුම දැනගන්න කිත් තාමත් වැදගත් වෙන්නේ කොහොමද මේක නිවනට සම්බන්ධ වෙන්නේ කියන එක අපි තේරුම් ගන්න උත්සාහයක යෙදෙන්න ඕන නිසා මේ දේවල් කොයිතරම් ඇත්තටම අපි කතා කරත් අත්දැකීමෙන් දැනෙල නැත්නම් මේ වචනවල තේරුම් කොහොමත්ම ඒක තේරුමක් නැතුව යනවා. ඉතින් නැවතත් මතක් කරන්න කැමතියි භාවනාවක යෙදিলা ආනාපාන සතියෙන්ම මේ සියල්ලම දැක ගන්න පුළුවන් වෙන බව කල්යාණ මිත්‍රතාවයෙන් කියන්න කැමතියි. ඒ වගේම තවත් ඊටාම හොඳ අදහසක් තමයි අපිට මානෙල් මහත්මිය ඉදිරිපත් කළා එතන අහලා තියෙනවා කියලා කිව්ව මේ භව තුනේම ලෝක තුනේම මේ වේදනාව තියෙනවා කියන එක. අපි නිවන දක්වා යන මේ ගමනේදී මේකත් අපි තාම හොඳින් අත්දැකිය යුතු අවස්ථාවල් කියන එකත් ඒකත් එකතු කරන්න කැමතියි. ඒ වගේම අනිච්ච කියන එක දැන් මේ ඒ තුකේ පිටට ගත්තොතින් අපි කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුනම ගැන ගත්තොත් ඒව වෙන වෙනම නැතුව අපි හිතමු අපි භාවනාවකදී අපි දකින අත්දැකීම් වලින් අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ වින්දනයන් මේ තුනේම එනවා කියන එක. මේ කාම ලෝකයේ වින්දන ගැන අපිට කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. මොකද ඇස කන නාසය දිව ශරීරයේ මේ හිතෙන් හිත ගන්න වින්දනයන් ගැන අපි හැමදෙනාම දාන්නවා. දලවත් මාත්මය කිව්ව මේ හැමදේම කරන්නේ මේ සැපේ ඕන නිසා කියලා. ඉතින් ඒක දකින්න අපිට එච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් අනිත්‍ය දැකලා තියනවා දෙක කියන එක. මේක වෙනස් වෙනවා. මේක ඇති වෙනව නැති වෙනව කියන එක දැකලා තියනවා දෙක කියන එක. ඒක ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට සංකතයි කියනකොට අපි හුඟක් වෙලාවට හටගත් දෙයක් කියලා හටගත් දෙයක් කියන තැන කොහෙද හටගත්තේ? කොහෙද මේක දෙයක් උනේ කියන එක අපි එතන අපි දැකලා තියනවාද? මම හිතන්නේ ඕගොල්ලෝගේ මාතන අපිට මේක හුඟක් වෙලාට පැහැදිලි කරන්න උත්සාහයක් යෙදෙනවා. මේ හටගත්ත බව දැකලා තියනවාද කොහෙද කියන එක? ඒකත් අපි දැකීමේ උත්සාහයක යෙදෙන්න ඕන කියන එක. අවසානයේ පටිච්ච සමුප්පන්න බව, පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීම සඳහාම මේ ගමන යන්න ඕන කියන එක. ඒකත් ඉතාම තදට හිතට වැදුණු දෙයක්. ඒක පටිච්ච සමුප්පන්න බව කියනකොට මොකක්ද අපි මේ දකින්න උත්සාහ කරන්නේ? වින්දනයන්, වේදනාව කියන වචනේ අයින් කළා. මොකද වේදනාව කියන සිංහල වචනේ අපිට වෙනම අර්ථයක් දෙනවා. මේ දැනෙන වින්දනයන්, වින්දනයන් ඇත්තටම කොහොමද මේ වින්දනයන් හටගත්තේ කියන එක හේතුව අපි දැන් පටිච්ච සමුප්පාද ක්‍රමයට අනුව ස්පර්ශයේ ප්‍රත්‍යෙන වේදනාවක් තියෙන්නේ. එහෙමනම් අපි දැකලා තියනවාද මේ ස්පර්ශය ඇති වෙනවා? භාවනාවක යෙදිලා ඉන්නකොට මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන දේවල් තුළින් අරමුණක් ස්පර්ශ කරන කොටයි මේ වින්දනය හටගන්නේ කියන එක අපි දැකලා තියනවාද කියන එක. ඉතින් ඒක අපි සම්මුතියට සාමාන්‍ය ලෝකයට සම්බන්ධ කරනවා නම් මේ ස්පර්ශය ඇති වෙන්න හේතුව මේ සලායතන ඇති වුණොත් නේද කියන එක. ඒ වගේම ඒව නැත්තම් එහෙම වෙන්නේ නැහැ කියන එක. ඒ පටිච්ච සමුප්පන්න බව පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරලා මේ සියල්ලේ පටන් ගැනීම කොතනද කියන එකට අනුසුරු අපි අවබෝධ කළොත් ඒ කියන්නේ සලආයතන වලට හේතුනේ මොකද්ද? නාම රූප. නාම රූප වලට හේතුව විඥානය. විඥානය කොහොමද ඇති වෙන්නේ? විඥානය සංස්කාර ප්‍රත්‍යයෙන්. සංස්කරණයක්. විඥානය කියන්නේ සංස්කරණයක්. මේ සංස්කරණ කොහොමද ඇති වෙන්නේ? අවිද්‍යාවෙන්. ඒ කියන්නේ සත්‍ය නොදන්නාකම නිසා ඇති වෙන සකස් කිරීම වලින් සකස් වෙන විඥානයකින් සත්‍යසනු නාම රූප වලින් මේ දේවල් පටන් ගන්නවා කියන දේ දැකීමේ උත්සාහයක අපි යෙදෙන්න ඕන කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන තේරුම් සරණයි. හොඳයි, තේරුම් සරණයි චිත්තමාර්ණිය. වසන්ත මාර්ණිය ඔබතුමාට වෙන්න. අද දිනගෙන අද සාකච්ඡාවේ අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔගලේ මහත්තයා හොඳට පැහැදිලි කරලා තැනකට ගෙනාවා. එතන තමයි අත්‍යවශ්‍යම කියන භාවනාවකට යොදන්න ඕන තැන. ඉතින් දැන් ඒකම හොඳට පැහැදිලි කරලා තියෙනවා. මේ සමුදය බලනකොට සමුදය බලන්න පුළුවන් ක්‍රම දෙකක්. එකක් තමයි ලෝකයේ ඉන්නේ ලෝකයා බලනවා ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මේක සියව මාරු කරනවා. නැත්තම් මේ කියන දෙයක් නේ මේ කියන දෙය. ඉතින් මේක ඇති වෙලා යනවා අනිත්‍ය බලන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම බලන්න පුළුවන් ඒකේ අනිත්‍ය බලන්න පුළුවන්, ඊට පස්සේ එතන බලන්න පුළුවන් තව ඒකේ සංකත භාවය ගැන බලන්න පුළුවන්. ඒ වගේම ඒ කිසිම ප්‍රතික්‍රම පනවව බලන්න පුළුවන්. ඒ ලෝකේ ලෝකයා බලන්නේ. නමුත් මේ කෝතර ධම ගැන බලනකොට එතන එකට තමයි ඉතින් අපිට පැහැදිලි කරලා අද මෙතනට ගෙනාවේ මේ කොහොමද ඒක කරන්නේ. ඒක කරන්න නම් අපිට දැන් අපි මොකක් හරි අපිට සබ්ජෙක්ට් ඇහුනොත් සමාවගතොත් ඒක තුළින් එන්නේ වේදනාවක්. අපි මොකක් හරි මියුසික් එකක් හරි මොකක් හරි දැක් ඇහුනොත් ඒක තමයි අපිට වේදනාවක්. ඒක කෙනක් නා අනු ඒක සුඛ වෙන්න පුළුවන් දුක වෙන්න පුළුවන්. හැබැයි මොකක්වත් නැතුව නිකන් අදුෂ්මසකෙ පින්වද ස්පර්ශය ප්‍රධාන කරගෙන මේ දෙපැත්තට මේ ඕන පැත්තකට පැදෙන්න පුළුවන්. එතකොට අර උන්වස්සක බක්තික සම්බන්ධ කරලා තියෙන වගේ දෙපැත්තට ගයන වගේ එක වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි සමුදේ තේරුම් ගන්න නම් අපි දැනගන්න ඕනේ ශබ්දයේ කියන එකේ ශබ්දයේ කියන එක ඉස්සෙල්ලාම පළමුම අවස්ථාවකට ගන්න ඕනේ. ශබ්දය. ශබ්දයක් නෙහුනේ. ඒක ඇහෙන්නේ ඇහෙනවා කියන්නේ කොහේද? ඒක දැන් අපි සමතයකින් වඩලා ඒ කියන්නේ ආනාපාන වගේ භාවනාවක් කරලා පිටික සමුතුනාට පස්සේ ඒ ඇහෙන ශබ්දයක් අරඹයා මොකක්ද මේකේ කියනවා නම් ඒ අරඹයා ඒ ශබ්දය දැන් අපි කනක් කියන එක උපද්දගත දෙයක්. ඒක මොකද දෙයක් නෝවා දුන් ශබ්දයක්. ඒ විදිහට වුණාම ඉතිපස්සේ ඒකන කල්පනා කරන තමයි දෙවෙනි අවස්ථාවක් වෙන්නේ. ඒකන කල්පනා කරන මොකක් හරි රූපයක් වේද ඒක ගත ගහම මේ රූපයකට දැන් මේ ගායකයා නම් මේ ගායකයා ඒ වගේ විදිහකට විතර මේ කියනවා මම මේකට කැමති කියලා. අපු නැත්නම් මම මේකට කැමති නැහැ. ඒක තමයි. ඒක මොකද්ද ආයතන දෙක ගැට ගහගස්සේ. ඒක ආයතනයක් තමයි කන, අනිත් ආයතනය තමයි මේ මේ මන ආයතන. මන ආයතනෙත් එක්ක මේක මේක මේ ඇතුලේ දර කරනවා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි ඒ අඳහාගත්ත දෙක එළියේ. දැන් මේ ඉක්කොනත් තමයි කියපු පහින් ආප් දෙකක් නිරීසිදී එනවාන්ත ගායකෙක් කියනවා මෙතන අපි ස්ටේඩියම් එක කියලා බලුවොත් මාත් කාට ඇහෙනකොට යාමයා සිංහක් කියන කවුරු හරි. ඒ වගේ ඒ තුන්වෙනි අවස්ථාවේ තමයි අපි ඉඳගෙන අපි ඒක එළියට දාලා හතරවෙනි අවස්ථාවේ ආමි කියන්නේ ඉන්නේ නැත්නම් මේ සද්දේ එන්නේ මේ නියන්ත්‍රණය කියලා අපි ඒක තමයි බැඳෙන්නේ. ඒක ඵලයේ තමයි අපි සංහා කරන්නේ. නමුත් ඵලයේ තමයි සංහා කරන්නේ ඒක තමයි කැමති. නමුත් හේතු යෙදුර හැදිච්ච දෙයක් නේ. ඒකට ඒ කොහොමද උනේ එහෙනම් මේ මන ආයතනෙන් හදාගත්ත දේ මනසින් හදාගෙන ඒ හදාගත්ත දේ අපි ඒ ගැන මූලා වෙලා මේක මනසින් හදාගත්ත දේ කොහොමද එළියට එන්නේ කියලා දන්නේ නැති මේ අනුන් නිසා කියන්නේ ඒකේ මූලා වෙච්චකම නිසා අපි මේක සීම එළියට පිටවෙනවා. ඒතර උත්තර භාවනා කරනකොට අපිට පුළුවන් වුණොත් කිසිම මේ මනසින් හදාගත්ත දේ මනසින් කියන්නේ කොහොමද එළියට එන්නේ කියන මේ මූලකම නිසා කියලා එතකොට ඒ භාවනාව තුළින්ම අපිට පුළුවන් මේ අනිත් සංඥාව වඩන්න. ඉතින් ඔය විදිහට තමයි මම කියන කරන්නේ. එතකොට ඔය අනිත් සංඥා වැඩිම තුලින් ප්‍රතිසමෝපන්න භාවයේ දැකලා ඒකනේ මේ හේතු ඉදෙනකොට මෙහෙම වෙනවා. වැඩි හේතු ඉදුනේ නැත්නම් නිවදක් ඉදි සීන බෑනේ කියන එක සත්‍යයෙන්. නැහැ කියන එකනේ යෙදෙන්න නිරෝධය. ඉතල තමයි කියන්නේ භාවනාව කරන දැන් කියලා මම කියන යන්නේ මේ ඉගෙන කරවන්නයි. අතේ ගස්සන් නැගුවම් පින්වසන් තමයි මම කැමති අසංක මහත්මයාටත් චිරස්සි මහත්මියටත් කුමාරි මහත්මියටත් යමෙන්න මම අද දවසේ මුන්නේ නැති නිසා ප්‍රොෆෙසර් ඔබලගේ යමෙන්න සාකච්ඡා නිමා ගන්න පෙර තුන් දිනකට ආර්ධනා කරන්න කිව්වෙ කියලා විශේෂයෙන් මට හිතුණා මේ වගේ දෙයක් ගැන අදහසක් යොමු කරගෙනම එන්න දැන් අපි සුඛ වේදනාව ආගාමශය දුක පටිකාංශය සදුක්කම් සුඛ අවිද්‍යාංශය ගැන මතක් කළා නම් අපි එතෙන්ට වඩ අපි මේ ජීවිතය ගත කරනකොට හැම වෙලේම කිසියම් ඔය තුනෙන් එකක වේදනාවකට අපි අහුවෙලා ඉන්නවා කියලා හිතනවානේ. ජීවිතේ වැඩිපුරම තියෙන්නේ සුඛ වේදනාවද දුක වේදනාවද අදුක්කම සුඛ වේදනාවද කියන ප්‍රශ්නය වගේ ප්‍රශ්නයක් ඉදිරියම යොමු කරගෙන සාකච්ඡා තුන් දෙනාට යොමු වෙනවා. අසංක මහත්මයාත් චිරස්සි මහත්මයාත් කුමාරි මහත්මයාත් හොඳයි අසංක මහත්මයා ඔබතුමාට මාත්‍ය මතද නැත්නම් තව අසංක කෙනෙක් ඉන්නවද? නෑ ඔබතුමා තමයි. තමයි මම වැඩිපුර යොමුන්නේ නෑ ඔබතුන්ට වැඩිපුර කතා අපි හදාගන්නවා තමයි කෙනෙක්. සමන්න අර දෙන්නගෙන අපි අදහසක් දැනගමු මම පස්සේ කතා කරන්න. ඔපස්සේ කෙනෙක් සාකච්ඡා ඉවර වෙන අවසාන කොටසට වගේ තමයි තියෙන්නේ. මේ සමන්න මම දේශනාව මේ අහගෙන හිටියා මේ තාමකින් ඉතින් ලොකු දැනුමක් නෑ ඔබෙන් සාකච්ඡා කරන්න. සර්වසන්න දෙවස්සත් කොහොමද වොම්පින් හොඳ ඒකම මම ඉන්ටර්මම් කියන්න ගන්නේ මේ මේ සාකච්ඡාව සම්බන්ධයෙන් ඕනම අවස්ථාවක කතා කරන්න හිතුණා කතා කරන්න මම යොමු වෙනකන් ඉන්න පාඩේ යොමු නොවෙන්නේ මේ අතනවත් හොඳයි හොඳයි චිරස්සි මහත්මිය ඔබතුමීටත් අවස්ථාව දෙනවා දවස් මාතෑ නෑ මට හරියටම මට කියන්න තේරෙන්නේ නෑ නමුත් මට තේරුණා ඔබතුමාලා කතා කරලා දේ හොඳට මම හුඟ දවසකින් තමයි මේ දිගටම අහගෙන හිටියේ ඉලිය තහන් හිටිය ටිකක් නමුත් මට හරියට ඒක එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නේ නැහැ මම මෙහෙම ඇහුවත් මෙහෙම අහන්නම් බොඩි එක මම ඉස්සලා ප්‍රශ්නේ දැන් අපි දන්නවනේ සුඛ දුක දුක්ඛ සුඛ වේදනා කියන තුන මගේ ජීවිතේ වැඩිපුරම ඉන්නේ ওই තුනේ මොකේද අදුක්ඛම සුඛ තමයි තියෙන්නේ අදුක්ඛම සුඛේ තමයි ඉන්නේ නේද ඒක හැම දුකකටත් ඒක මේ මම ඒක තේරෙන්නේ නැහැ කියන්නේ දුකිට නෙමෙයි සැපකුත් නෙමෙයි අර මධ්‍යස්ත හිතන එක තමයි ඉතින් හුඟක් වෙලාට කරන්නේ ඒක හරියද මම දන්නේ නැහැ මං කියන එක ඒක නේද දුකුන් සුකේ ඉන්න බවක් දන්නව නේද ඔව් ඒක තමයි හොඳයි මේ කුමාරි මහත්මිය මම ඔබතුමිට තෙමෙන්න ඔබතුමිට පුළුවන් ඒක යන දෙයක් කියලා තේරෙනවා ඕනම අදහසක් ඉදපස් ගන්න. ඊට පස්සෙ මම මේ සෙල්ලම් තරයි සියලු දෙනාටම මාත්‍ය මට නම් දැනෙන්නේ මම ඉන්නේ දුක් වේදනාව තුළ නිතරම සුඛ වේදනාව නිතරම ලැබෙන්නේ අදුක්කම සුඛත් නිතරම ලැබෙන්නේ වැඩි එකම මට හිතෙන්නේ මානසික ජීවිතේ ගොඩාම ගත කරන්නේ දුක් සහ සිත වේදනාවන් කියලා තමයි මට දැනෙන්නේ. මේ භාවනාවකදී නම් මේ භාවනාවේද එදිලින මොහොතලන් සුඛ වේදනාවක් වගේ දැනෙනවා. මොකද මේ හිත එකඟ වෙනකොට අර පීතිය පස්සාතිය ඒ තුලින් සැප වේදනාවක් වගේ තමයි දැනෙන්නේ. ඉතින් සැපේට ඇලෙන ගතියකුත් දැනෙනවා. මොකද ඒ භාවනාව නිතර සී වෙනකොට අනේ වෙලාවේ මාගේ හිත මොනතරම් මේ සුඛදායක වේදනාවක්ද ඒක හරි හරි සැහැළු වේදනාවක් එක කියලා තමයි දැනෙන්නේ. ඒකට ඇලෙන ස්වභාවය තමයි එතෙන්දී ඇති වෙන්නේ. අර ඒකෙන් මිදෙන්න තාම අපේ හිත දියුණු නැති මට්ටමක් තමයි තියෙන්නේ. සේරවත් ධර්මයේ සියලු දෙනාටම මේ දහම් කර්ම වලට බොහොම පිං මේ ධර්ම සාකච්ඡා තුලින් තමයි මම ගොඩාක් ධර්ම ඉගෙන ගන්නේ. තාම මේ ප්‍රාථමික අවස්ථාවේ ඉන්නේ. සියලු දෙනාටම සේරවත් සරණයි බොහොමකින්. ඔව් සේරවත් සරණයි. හොඳයි. මම පොසොබ්ලිටි ඔබ නිසල චිත්‍රමාත්මයට එක පොඩි ප්‍රශ්නකින් වෙන පොඩි උත්තර දුන්නොත් ඇති. දැන් චිත්‍රමාත්මය මේ අදුක්කම සුඛ වේදනාවේ බොහෝ විට ඉන්නවා කියලා එක මාත්මයක් කිව්වා. ඔබතුමිය මතක් වෙනවා මම අහන්නේ මොකද්ද කියලා. ඒ අදුක්කම සුඛ වේදනාවේ බොහෝ විට ඉන්නවා. ඒක ඉන්න බව දන්න දැනගන්න කියලා කවුද නොදැනගෙන ඉන්නේ කියලා කවුද? චිත්‍රමාත්මය අදුක්කම සුඛේ ඉන්න බව දන්නේ කෙනා ඇත්තටම විද්‍යාව පහළ වුණ කෙනෙක් වෙන්න ඕනේ. දන්නේ නැති කෙනා මෝහයෙන් එහෙම නැත්නම් අවිද්‍යාව තියෙන නිසා වෙන්න ඕනේ. ඉතින් සම්පූර්ණම විද්‍යාව පහළ නොවුණත් තමයි දන්නවනම් තමන් ඉන්නේ අදුක්කම සුඛේ කියලා. මම හිතන්නේ ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට තමයි අපි තේරුම් ගන්න ඕනේ. හුඟක් වෙලාවට අපි අර සීසෝකේ වගේ සැපේ දුකේ ඉන්නේ. සැප දුක ටික අපිට හොඳට තේරෙනවා. නමුත් මේ අදුක්කම සුඛ කියන එක අපි ඒක සාමාන්‍යයෙන් දාලා තියෙන්නේ නැත්නම් බොහොම නීරස දෙයක් විදිහට. යම් කිසි කෙනෙකුගේ තේරුම් අරගෙන එහි ජීවත් වෙනවා නම් එවැනි පුද්ගලෙක් නිවනට ඉතාමත්ම ළඟයි කියන එක තමයි දැනට තේරුම් අරන් තියෙන්නේ. තේරුම් ගන්නයි. නැහැ තේරුම් ගන්න ප්‍රොෆෙසර් කොග්ලිට් වෙන මගේ ප්‍රශ්නේ ඇවිල්ලා කලින් මතක ඇති විදිහට පුජ්‍යවාද ධම්මජය සම්මාසක දේශනාවක උන්වහන්සේ බොහොම හොඳ ප්‍රකාශයක් ඇwidetilde දෙයක් කියනවා. කොන්සු ඉදතරව දැනගෙන ඉන්නවා නම් මෙහෙමයි නැදගෙන ඉන්නවා නම් මෙහෙමයි කියලා. හොඳ ඒක මතකත තාගින් ලැබුවේ. හොඳයි මම ප්‍රොෆෙසර් කොග්ලිට් වෙන. හොඳයි තේරුම් සරණයි. මේ දලුවත් මහත්තයා අමතක වෙන්න කලින් මම කියනවා මේක අවසන් කරන්න කලින් වසන්ත මහත්තයාට පොඩ්ඩක් ආරාධනාවක් කරන්න. එතුමගේ පෞද්ගලික අත්දැකීමක් කියන්න මේ වේදනාව ගැන. මොකද ඒක මොකක් හරි උදව් වෙයි. වේදනාවේ සමුදය බලපු හැටියක් මේ ළඟ දවසක. මේ එතන දැන් අපි මේ අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න ඒ තුنين මෙතන අපිට යන්න වෙනවා මේ වේදනාවෙන් එතර වීමකට. අපි මූලික වශයෙන් කිව්ව වේදනාව වෙනස් වෙනවා කිය කියා බලන් හිටියට අපිට වේදනාවෙන් එතර වීමකට යන්න බෑ. එතෙන්දි තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ අනිච්ච සංඥාව වැඩුවොත් වේදනාවෙන් එතර වීමේ හැකියාවක් තියෙනවා. මෙතන වේදනාව කියනකොට මතක් කරගන්න වේදනාව කියන්නේ පංච උපාදානස්කන්ධෙන් එකක්. අපි රූපය ගැන බලනවා වගේම වේදනාව ගැන බලන්න තියෙනවා ප්‍රායෝගිකව. ඒක කතා කරනවට වඩා එහාට ගිය දෙයක්. ඒක එතෙන්දි දකින්න ඕන මේ වේදනා ජාති තුනෙන් ඕනම වේදනාවක් විදර්ශනාවට යොමු කරන්න පුළුවන්. විදර්ශනාව කියලා මම අදහස් කරන්නේ මේක ඇතිලා නැති වෙන හැටි බලන එකෙන් එහාට ගිය දෙයක්. පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරගන්න, සමුදය නිරෝධය අවබෝධ කරගන්න විදිහ දැක්මකට එන්න වෙනවා මේ ජාති තුනේම. ඇති වෙනව නැති වෙනව බලන් හිටියට එතන සමුදයක් ඉදෙන්නේ නැහැ. ඒකට සමුදය හොයන්න යනකොට අපිට බලන්න වෙනවා මේ වේදනාව හටගත්තේ කොහොමද? එතෙන්දී මේ සමුදය තියෙනකන් මේ වේදනාව තියෙනවා, මේ සමුදය නැත්නම් වේදනාව හටගන්න බෑ කියන නුවණක් එන තාක් කල් අපිට මේක නුවණින් විමසන්න තියෙනවා. එතෙන්දී දැන් අපිට ඇත්තටම වේදනාව කියනකොට අපිට ප්‍රකට වෙන්නේ කායික දුක, කායික වේදනාව. හැබැයි කායික සුඛ වේදනාවක් නේක බලත හැකි අදුක්ඛම් සුඛ වේදනාවේ බලත හැකි එහෙනම් ප්‍රායෝගික පැත්තෙන් දැන් ඔය භාවනා කරනකොට උනා ආනාපාන රතියකට උනා ටිකක් වෙලා යනකොට සමහරවිට මේ ඉරියව්වේ වේදනාව දැනෙන්න පුළුවන් කකුලේ වේදනාව කොන්ද වේදනාව කොළු විතරක් උනා දැන් මේ වේදනාවක් දැනෙනකොට තමන්ට පුළුවන් මේකේ සමුදේ පැත්ත බලන්න ඒ සමුදේ පැත්ත තමයි මේකේ ආයතන පැත්තෙන් බලන විදිය. දැන් මේ වේදනාව දැනෙන්නේ කොහොමද? වේදනාව තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඒකට කයින් එන වේදනාවක අපිට වේදනාව දැනෙනකොටම මේ ඔළුව රිදෙනවා කියලා එන්නේ. කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා කියන මට්ටමකින් තමයි ඔක සිහිවෙන්නේ. ඒ එතෙන්දි බලන්න මේක වෙන්නේ මොන ආයතන වලින්ද? ඒක බලන්න පුළුවන්. එතකොට කාය ස්පර්ශයෙන් යම් කිසි දෙයක් දැනিলা ඒක ගැන කල්පනා කරලා මන ආයතනෙ. එහෙනම් තමයි මේක දැනගත්තේ. අර ඉස්සෙල්ලා මාත්‍ය මතක් කළා මේ වේදනාවේ සමුදේ බලනකොට මේ පස්සේ නිසා වේදනාවේ තියලා තියෙන කප්පච්චා වේදනාව. ඒ වචනේ ටිකෙන් දැනගත්තු දේ දැන් ප්‍රායෝගිකව දකින්න අපි කොහොමද උතන පස්සේ අඳුරගන්නේ? මේ පස්සේ තියෙනකන් වේදනාව තියෙනවා. පස්සේ සිවින දවසට තමයි වේදනාව දුරු වෙන්නේ. එතන මේ පටිච්ච සමුප්පන්න සම්බන්ධේ දකින්න පුළුවන්. පස්සේ තියෙන සලායතන තියෙනකන්. සලායතන හටගත්තේ නැත්නම් පස්සයක් හටගන්න බැහැ. ඒ සමුදය නිරෝධය. ඒක නාම රූප විඥාන. එතකොට ඒ දැන් දැනුණ දේ අපේ ආයතන ටික වෙන් කරගත්තොත් කාය ආයතනෙන් මොනවද දැනන? දැනුණ දේ ගැන මන ආයතනෙන් කල්පනා කරනවා. ඒක කාය ආයතනෙට පුළුවන් මොකද්ද? දැනීමක් දෙන්න විතරයි. මුත කියන ස්වභාවය. මුත කියන එක මතක තියාගන්න මේ කියපු මට්ටමේ ජාති තුනක් නෙමෙයි. සුඛද දුක්ඛද දුක්ඛම සුඛද කියන මට්ටම නෙමෙයි. මුත කියන්නේ දැනෙනවා. දැනෙන ගතිය. එතකොට දැනෙන ගතිය නෑ මේ කකුලද කොහෙද ඔළුවද කොන්දද ওই රූප ස්වභාවයක් නෑ. තැනක් නෑ. දැනීමක් විතරයි. දැනීම ගැන කල්පනා කරන්න ගිහින් නේද අපි දැනගත්තේ මේ කොන්ද රිදෙන පොළු රිදෙන කකුල රිදෙන. ඒකට ඒක අඳුරගන්න ඒක මන ආයතනෙන් කියපු දෙයක්. එහෙනම් මන ආයතනෙන් කිව්වේ මේ දැනීම අදී අර හයේ කොටස් හොල්තෙන්ට දැන්නේ අපේ පෙර ඇසුරක් මත නේද? ඒක එක පැත්තක්. දෙවෙනි එක තමයි ඔය දැනගත්තේ හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා නේද? නෑ හිතෙන් හදපු දෙේ අල්ලන්න පුළුවන් ශරීර කොටසක්ද? නෑ ඒක මන ධම්ම මනෝ විඥාන කියන සිත ඇතුළෙන සිද්ධ වෙන දෙයක්. ඒක කකුලක් කොන්දක් පොළුවක් කියන එක දැන් මේ මේ දැනෙන දේ ගැන කල්පනා කරන්න ගිහින් හිත මතක් කරලා දෙයිද? ටිකක්. එහෙමනම් අපි එතනින් නවත්තන්නේ නැතුව එතන සිහිය නුවණ නැති නිසා නේද? මේ ෆිසිකලි භෞතිකව හැදුන මේ ලේනස්නහර ටෝලින් හැදිච්ච අපි කල්ලාන්න පුළුවන් අපි දන්න ශරීරයේ කොටස බවට පත්කලේ ඒ කොටස බවට පත්කලාටත් පස්සේ නේද ඔය කකුල රිදෙනවා කියන්නේ දැන් මූලිකව කාය ආයතනෙන් දැන දැනෙන්නේ මේ කකුල නෑ නැත්තම් ඔළුව නෑ ඒකට ඒක පියවර කීපයක් ගිහිල්ලා මනසෙන් දැනගත්තද එතන සියනුවන නැති නිසා නේද අපි මේ බාහිර කියන්නේ මෙතන මනසට සාපේක්ෂව බාහිරයි. හයේ කොටසක් බවට පත් කරලා ඊටත් අස්සේ නේද උතන රිදෙන එක තමයි මේ දැනගත්තේ කියන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ගොඩක් දුර ගිහිල්ලා. එතකොට මේක අනිත් පැත්තට තමන්ට පෙන්වන්න පුළුවන් නම් මෙන්න මේ ආයතන දෙකේ ක්‍රියාකාරීත්වයක් මෙතන සිද්ධ වුණේ. එනා හිතෙන් හදපු දෙය හිත දැනගත්තා. ඕක එළියේ මෙහෙම නම් හරි හදිච්ච කයක් කියලා බාරගත්තේ අපේ මෝඩකමට නේද? ඒ නිසා නේද මේ සුඛ දුක්ඛ අදුක්ඛම තුනකට බෙදුවේනේ නැත්නම් මෙතන මුතකේ යන දැනීම මාත්‍රයක් විතරයි නේද කියන ධර්මතාවයක් පෙන්වන්න පුළුවන් දැන් අනෙක්තනින් සමුදය දැක්කොත් මේ කයක් හටගත්තු හින්දා ඒ කයේ වේදනාව දැනෙනවා කයක් හැදුවේ නැත්නම් දැනීමක් තියෙයි ඒක මේ කයටයි වේදනාවක් කියලා දාරගන්නේ නැහැ මෙතන තේයි සමුදයකුයි අත්ංගම එක يعني එතක සමුදේ යෙදිලා තියෙනකන් විතරයි ඒ විදිහේ පකුලේ හැරි අපේ හැරි වේදනාව තියෙන්නේ. සමුදේ යෙදුනේ නැත්නම් ඒ භෞතික ශරීරයටයි වේදනාවක් බවට අපි ඒකපත් කරන්නේ නැහැ. මොකද ශරීරයක් මානසිකව හැදලා එළියෙන් තියලා හින්දා. ඒ ඔන්නාගේ ධර්මතාවය දැක්කොත් ඔතන තේයි අනිත්‍ය කියන එකේ දී වේදනාව මොකද්ද, වේදනා සම්බේ මොකද්ද, වේදනා අසංගමේ මොකද්ද කියන ධර්මතාවය එතන තියෙනවා. සංකත කියන එකේ මේකේ මේ සමුදය පැත්ත දකින්න හින්දා ඒකට හේතු නැ හටගන්න හේතු ටික දකින්න. පටිච්ච සමුප්පන්න කියන ස්වභාවයත් එතන දකින්න. මොකද මේ හේතුව තියෙනකම් මේක තියෙනවා. මේ සමුදය යෙදුනේ නැත්නම් ඒක නිරෝධයි නේද? ඒකට මෙන්න මේක නොදන්න හින්දා නේද අපි මෙච්චර කල් ඕකට අහු වෙලා මේක සුඛhari දුක්ඛhari අදුක්ඛම සුඛhari බෙදලා ලෝකෙට ඇති විදිහට නිඳින්න ගියේ. ඉතින් අර බලවත්ම හත්ේ අර මම සරලව අහපු ප්‍රශ්නේ අපි වැඩිපුර දුක් විඳින්නේ මොන වේදනාවද කියන එකෙන් අදුක්ඛම සුඛ වේදනාව විඳිනවා නම් බොහොම හොඳයි. ඒක විඳින්න පුළුවන් ගොඩක් වෙලාවට සමාධියක් වඩාගත්තු කෙනෙකුට. නැත්නම් වැඩි හරියක් නොනින් කල්පනා කරලා බැලුවොත් අපි ඉන්නේ දුක් වේදනාවල සුඛක් විඳිනවා කියලා හිතාගෙන ඉන්න පුළුවන්. ඒ හිතාගෙන ඉන්නේ අපේ විපල්ලාසෙන් නේද? මොකද දුක් දේ සුඛයි කියලා හිතන විපල්ලාසේ තමයි මේ සාමාන්‍ය කෙනා ඉන්නේ. ඒ හින්දා හිතනවා කිපෙන් ඒ සුඛ වේදනාව විඳිනවා කියලා වෙනා සංකෘති මත බලනකොට මේ තුනේම තියෙන්නේ දුක්ඛයක් කියන එක. මේ විදර්ශනා පැත්තෙන් බැලුවහම සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකේදී ඔය ජාති තුනේ මොකක් අල්ලගත්තත් මේ ඉඳලා තියෙන්නේ ඇති වෙලා තියෙන්නේ දුක. හටගත්තේ දුක, පැවතුනේ දුක, නැතිුනේ දුක කියන ධර්මතාවයක් දැකීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ආයේ මතක් කරට අර වසන්ත මහත්තයාට බොහොම කෙටියෙන් කියන්න පුළුවන් නම් අර අවුරුද්දක් විතර තිබුණ වේදනාවක් කොහොමද විදර්ශනය කළේ, ඒකට මොකද වුනේ කියලා ඒකත් වැදගත් වෙයි කියලා තේරුම් සරණයි. හොඳයි, අපි එමනම් වසන්ත මහත්තයාට ගෞරවයෙන් ආරාධනා කරමු. ඒ අධ්‍යක්ෂකව අපි සමග බෙදා ගන්න කැමති නම් ඔබතුමාට අවස්ථාව දෙනවා. ඒවත් සරණයි. අතරම ඉතින් එහෙමයි. ඉතින් මම ඉතින් මේ ඉගෙනගත්ත දේ ඉතින් පොඩ්ඩක් මහත්මයාගේ ඉගෙනගත්ත දේ තමයි ඉතින් මම ඒක කල් ඉතරේ යාගේ මේ බලකිරීම අනුව තමයි. අතරම මම මේ අවුරුදු කලින් රව ඇක්සිඩන්ට් එකක් වුණානේ. ඒ ඇක්සිඩන්ට් එකේ තාම ඒ කකුල රිදෙනවා. ඒක ඉතින් දිගන නම දිගටම දිගටම ඉතින් ඒක ප්‍රතිචාර ගන්න යාම අසුසල. ඉතින් ඔහොම යන තුරු තමයි එතුමා මට කියන්නේ මේක භාවනාවේ කරන්න මේ ගැන කිව්වා. දැන් එතුමා මේ තමයි මම මේ ආයතන වල වෙන් කරගෙන බැලුවේ. ඉතින් දැන් මේ මම හිතන්නේ මේ කකුල රිදෙනවානේ, හරියට රිදෙනවා. ඉතින් ඊපස් සිසුත්‍රති කියලා ආවහම රිදෙන්නේ නැහැ. ඉතින් ටික දවසක් තුන ආපහුගෙන මාසයක් හිම ගියේ. ඉතින් ඒක තමයි අත්‍තරම මේ දැන් එතුමා පැහැදිලි කරන්නේ විදිහටම තමයි වේදනාව වේදනාවක් කියන එක දැනුනේ පංච පාදානස්කන්ධයක් ඇතුළත් දුක. ඉතින් දුක එතන රිදෙනවා. සමුද්‍රයක් එතන බැලුවේ කොහොමද ආයතන දෙක වෙන් කළේ? මේ සමුද්‍රයක් කියන එක මම F එක තියාගෙන මේ හිතනකොට දැන් මම හිතන්නේ දැන් වේදනාව. ඒ වේදනාව ඉන්නේ ඉතින් මම හදාගත්ත ප්‍රතිඥාවක් කියන්නේ කකුල කියන්නේ. නැත්තම් කකුලක් කියලා කියන්නේ මට කියලා දෙන්න නිසා මම කකුල දන්න වෙතලින් එන්නේ කියලා මම දන්නවා. ශරීරයේ කොටසක් කියලා පංච කරනවා. ඒක තමයි වෙන් කරගත්තේ. ඉතින් මොන ආයතනෙන් හදාගත්ත දේ මගේ කවුරු හිටන ස්පර්ශයෙන් මම ඉතින් ටික රිදෙනවා, පොඩ්ඩක් ඇදි වෙනවා, අඩි වෙනවා. මම දැන කරගෙන ඉන්නකොට භාවනාවේ අමාරුයි. ඒ වේදනාවෙන් නලවෙන එකක් නෙමෙයි. ඉන්නේ කිසිම මොකක් හේතුවක් නෙවෙයි මම හිතන්නේ. කොහොම හෝ වේවා, ඉතින් ওই කායනපස්සනාව ওই විදිහට වඩනකොට දැන් මේ හදාගත්ත දෙයක් නේ මේ මනසේ මේක තියෙන්නේ මෙතන පොඩ්ඩක් ඇති වුණේ. කායයන්ේ කොප්පබ්බයක් අරගෙන මේ සංඥා මාත්‍රයක් විතරයි. මේක මේ මාත්‍රයේ මේ මුත මේකට රූප නැහැ. ඉතින් මං හදාගත්ත මේ කකුලක් තමයි මගේ රිදෙන්නේ. ඉතින් ඔන්න ඔතනකින් බල ටික දවසක් සිටියනවා. මාතුමාල දෙක තුනක් යනකොට ඇත්තටම මේ විදිහට බලවා මං ඉතින් ඒක ප්‍රවෘත්ත ඒක නැතිලා ගියා. ඉතින් දැන් නම් ඇත්තට මං යන්නේ නැහැ. ඉතින් දැන් කොහොම හරි ඉතින් එහෙම දෙයක් වුණා. ඉතින් මට ඒකින් ලොකු සතුටක් දැනෙනවා. මේ විදිහට කරාම ඒ සුවයක් ලැබුණා. මාස 8ක් හරියටම ගිය අවුරුද්දේ ජූලි මාසේ පළවෙනි තමයි මෙච්ච දුකනේ. කනදා දෙය කියන්නේ මේදී අර නොඑක් වෙදිලා. ඉතින් ඒ දැන් ඒක ඇත්තටම දැන් නැහැ. දැන් මට දැනෙනවා දැන් මොකටද කකුල වරු දිලිය දිලිය අරගෙන ඉන්නවා. ඉතින් ඒ භාවනාව කරේ ආයතන දෙක වෙන් කරගෙන නම් එහෙම අපි ප්‍රකාශන විදිහට ඒ භාවනාව කළානේ අනිත් සංඥා වැඩිවේ ඒ විදිහට වැඩ ගියා. ඉතින් ඒක ටික ටික තමයි එහෙම කරේ. ඉතින් ඔබ තමයි මට බදාගෙන තියෙන ඉතින් ඇත්තටම සතුටුකුත් වෙනවා. ඉතින් දැන් එහෙම දේවල් තියෙනවා නේ කියන එක දැන් ඒක මම හිතන සමහරකට මෙලකල් එකක්ද මම දන්නේ නැහැ. ඉතින් කොහොම හරි එහෙම වුණා. ඉතින් ඔබ තමයි මම කිව් කිව්වේ ඉතින් දෙවරුන් ධර්මයේ දිවට කන්ට්‍රවන් තරනේ. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි දැන් ඔබතුමා ඒ කිව්වා මේ කකුලක් කියන දේ හදාගත්තා. කකුලක් හදාගත්තා හිමි තමයි එහෙම වේදනාවක් ආවේ කියලා. ඉතින් ඒක මේ මම ආයෙත් අපි හෙට දවසේ සාකච්ඡා කරලා උත්ින්නේ ලබා ගන්න එක මේ කොටසින් ඉවර කරන්න හිතලා මේ ඒතකොට දැන් අද සූත්‍ර දේශනාවෙම මේ අපි අර මොල කොටසින් දිත්තේ ගැන කතා කරනකොටම මේම සත්‍යයි අනිත් සියල්ලම තුච්චයි කියලා වගේ හිතනවා කියලා කිව්වල දිත්තේ ගැන කතා කරනකොටදී මේ කකුලක් තියෙනවා කියලා දැන් අපි දැන් ඔය කකුලක් නැහැ කියලා කිව්වට ඔය සාමාන්‍ය කෙනෙකුට ඔය කිව්වම කියයි පිස්සු කතා කරනවා මේ කකුල තියෙන්නේ මේ තියෙන්නේ කකුල මේක මොකද්ද කියන්නේ නැත්නම් මේ තියෙන අත මේ අත ඔබට මොකද්ද කියන්නේ නැත්නම් කියලා කෙනෙකුට කියන්න පුළුවන් නේද කියනවනේ එහෙම නොකියුවට අපි අපේ ක්‍රියාදාමය තුලින් එතරම් තමයි කල්පනා කරන්නේ මගේ අත මගේ කකුල මගේ පාට් එක නේද ඒ කියන්නේ ඔක්කොම ප්‍රශ්න කියලා ඉතින් එහෙම කියනවා එතකොට මේ කකුලයි මේ අතයි මේ පදවතයි කියලා එහෙම ගැනීමම මේ මෝස ධර්මයක් නේද එහෙම දික්කයක් නේද වැරදි පැත්තේ ඉන්නව දෙච්චක් නේද එහෙම මොකද අපි ඒකම හරි කියලා හිතලා එහෙම ඒතම සුඛය ලබා දීම සඳහා එහෙම ප්‍රවත්තීම සඳහා නිත්‍ය පවත්වාගෙන සඳහාමනේ මේ සංස්කාර හදමින් යන්නේ ඒ නිසා ඒකම මෝස ධර්මයක් නේද කියන කාරණාව ඉදිරිපත් කරගමින් සාකච්ඡා නිමා කරන මම ඒක සඳහා මේ කුගලගේ මහත්මයාට උමේනවා ඒ පිළිබඳව යමක් කෙටියෙන් කියවට කමන්නේ අපිට හෙට දවසට මාතෘකාවකට අවදීන වෙන්නයි කොටස මේක සම්බන්ධයක් ඇති කරන්නයි කිව්වේ. හොඳයි මම කොබ්බලගේ මහත්මයා ඔබතුමාට මේ තත්ත්වය සම්සර. ඔව් ඇත්තටම මේ දැන් මේවා දැන් අපිට සාමාන්‍ය ජීවිතේ හිතුණට මේ තියෙන එකක් කොහොමද නැහැ කියන්නේ කියලා මේක විදර්ශනාව යෙදෙන කෙනෙකුට අත්දකින්න පුළුවන් දෙයක් කියන්නයි මම මේ ඒක ප්‍රෞද්ගලික අධ්‍යක්ෂකෙනෙකුත් එකතු කළේ. ඒ වගේ ගොඩාක් අධ්‍යක්ෂකතු අය ඉන්නවා මේවා වැඩි වීම තුළ. ඒක මෙතන මේ එන්නන්න ඕන දැන් අර සාමාන්‍ය ලෝකයා ඇත්ත කියලා හිතන එක ආර්ය දර්ශනයේදී මාස ධම්ම එකක් වෙනවා. ඉතින් අපි මේ කය තියෙනවා කය අල්ලගෙන ඉන්න එක ඒ රූපේ මුලාව නිසා ලෝකයාට තියෙන ඥානන් වහන්සේ පෙන්නලා දෙන්නේ රූපය පිරිසිඳ දකින්න. එහෙම කියන්නේම අපි රූපය ඇත්ත දැකලා නැති හින්දා. ඒකට තමයි කායන ප්‍රශ්නාව දීලා තින්නේ. ඒ වගේම වේදනාව ඇත්ත දැකලා නැති නිසායි අපිට වේදනාව පිරිසිඳ දකින්න වේදනාවන ප්‍රශ්නාව දීලා තින්නේ. ඉතින් මේවයිදී බලන්න කියන්නේම සමුදය වය. දැන් මේ සමුදය බලද්දී අපි හුඟක් දෙනෙක් හිතන් ඉන්නවා මේ බලන සමුදය මේකට බැලුවහම ඇති. හැබැයි බලලා තියෙන්නේ ලෝකෙටයි සමුදය විතරයි. ලෝකෙන් එතර වෙන තත් පොට්ටක් ඇවිල්ලා නැහැ වගේ. අනේ එතන ටිකක් නුවණින් විමසලා බලන්න මේ පටිච්ච සමුප්පාදයට අනුව කියන පණිවිඩේ තමයි දෙන්න තියෙන්නේ කෙටියෙන් කිව්වොත්. තේරුම් ගන්න. සාද තේරුම් ගන්න කොස්කෝගේ ඉතින් අපි අද දින සාකච්ඡා නිමා කරමු. අදත් අපි සුපුරුදු පරිදි කල්‍යාණ මිත්‍ර ලෝකේ විවිධ රටවල ඉඳගෙන අදත් එකතු වුණා. ජපානය, කැනඩාව, ඇමරිකාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල තින් හේම කල්යනා මිත්‍රෙක්ම තමන්ගේ අධ්‍යක්ෂින් වේදාගත්ත අනේක වැඩපින් විශේෂයෙන්ම චිත්‍රරාජ වතු මහත්මයා දෙපාන්ද නැකිලා අපිට සාකච්ඡාවට අපි කුඩු විමත නැති කියලා ඉතින් දිදි සාකච්ඡා පවත්වන පුනන්දු කළා අපිට සාකච්ඡාවට ආරම්භයක් ලබා දුන්නා ඉතින් මේක බොහෝ පින් අනික කල්යනා මිත්‍රයන් ප්‍රතිමයි ප්‍රොෆෙසර් කෝකරගේට අනිත්‍යක අධ්‍යක්ෂීය සාකච්ඡාවට සම්බන්ධන වෙනතනකින්දලා ඔබතුමාටත් අනේකවල ලැබින්. ඉතින් අද මේ අපි ධර්මයේ ශ්‍රවණය කිරීම නිසා අපිට කිසියම් මොදාරු ධර්ම ලැබුණා නම් ඒ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවේ ඔබතුමන්ලා බොහෝ ඔබතුමන්ලා පතන බෝධයකින් සත්‍ය අවබෝධ කරගෙන මුත ඒ කුසල හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එමනම් අපි හෙට දවසේදී සාකච්ඡාවක් පැවැත්වෙන බව මතක් කරනවා. ඊට පැමිණෙන්න කියලා හැමදාම ආවා. නැකන අද සාකච්ඡාවෙන් ඉදිරියට අපි යමු. මේ ධර්ම කිව්වා වගේ අපි කතා කරමු මේ මෝස ධර්ම ගැන. එහෙනම් ඉද මේව සත්‍යං මෝගමඤ්ඤන්ති වගේ කියන්නේ මොනවද කියලා අපි පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම මේ ලෞකික මට්ටමින් ලෝකෝත්තර මට්ටම යනයි බෝඩ් එක ගැන පොඩ්ඩක් කතා කරමු. හොඳයි. එහෙනම් හැමදාම තිරුවන් සරණයි. අපි හෙට දවසේ 33 වෙනි ගේම තිරුවන් සරණයි. තිරුවන් සරණයි.